ආරාමයක් කුටියක් පූජා කිරීම නැත්නම් වාහනයක් පූජා කිරීම දක්වා අතර පරස්සය තියෙනවා. මේ සියලුම කුසල් දහම් වලින් ඔබ ලබන අවසාන ප්‍රතිඵලය මොකද්ද? මේ ආහන ධර්මයේ පිළිපදිනට පුහුණු කරන්න අපට අවස්ථාව ලැබෙනවා. යසනා විවේකී ලැබෙනවා. නිරෝගී සම්පති ලැබෙනවා. සුසුසු වටපිටාව ලැබෙනවා. මේ සියල්ලක්ම ලැබෙන්නේ ඔබ අර පින්කම් ටික ඉතහාම මැනවින් සිදු කරු පමණට. ඒ නිසා ඔබට ඔබ අවසාන සාර්ථකත්වයේ කියලා කියන්නේ බුදුදහමේ හැම පුහුණුවම සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කරන්න ඔබට ලැබෙන කාලය අනුව ඒක තීරණය වෙනවා. එනිසා බලන්න ඔබ දවසට ගත කරන කාලයෙන් ඔබට ඔබ රකින සීලය ගැන කොච්චර වාරයක් ඔබට හිතන්නට අවස්ථාව ලැබෙනවද? ඒ වගේම ඔබට එක සමත අරමුණකට ඒක දස අනුසති වෙන්න පුළුවන්, දස කසිනේ වෙන්න පුළුවන්. මේ ආදී භාවනා කොස්සේ ඔබට හිත සමාධිමත් කරන්න දවසට කොච්චර කාලයක් ලැබෙනවද? කොච්චර ඕනකමක් හිත ඇති වෙනවද? කොයි තරම් ඒ සඳහා වටපිටාව සකස් වෙනවද? මෙන්න මේක තමයි ඔබේ සාර්ථකත්වය බල ලක්ෂණ. අපි අද මෙන්න පින්කම් වාක් කරලා ඒ සියලක්ම පොතක ලියලා තියෙනවා නේද? අපිට මතක් වෙන්නේම ලියලා තියෙන එක හොඳයි. හැබැයි වෙනතනේ ලියපු දේවල් වල අවසාන ප්‍රතිඵලය තමයි ඔබ ඒකාකකින් දිනකට සමත භාවනාවට කොච්චර කාලයක් යොමු කරනවද? මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන්, බුදුගුණ භාවනාව, අසුභ භාවනාව, මරණානුස්සතිය ආදී භාවනා ඔස්සේ ගිහිල්ලා ආනාපානසති භාවනාවට ඔබට කොච්චර කාලයක් දවසට වෙන් කරන්න පුළුවන්ද? මොන වේම සාර්ථකත්වයක් ඔබ බලන්නේ? අනිත් ලක්ෂණය තමයි ඒ සමතය තුළ ඉඳගෙන කොච්චර විදර්ශනා වඩන්නට ඔබට හිත යෙදෙනවද? ඒකට දැනුම පහසුකම් වඩා පිටව සකස් වෙනවද කියන කාරණය. එසාදී ස්කන්ධ, එසාදී ආයතන, රූප වේදනාදී ස්කන්ධ, නාම රූප ආදී මේවාගේ අනිත්‍ය ආදී මෙනෙහි කරන්නට කොයිතරම් විවේකී මනසක් එකඟ වූ මනසක් ඔබට තියෙනවා කියලා බලන්න. මෙන්න මෙත පමණට තමයි අපට අපේ දැනුම ඉහිලටම දීනු වෙලා අර සුතමේ ප්‍රඥාවෙන් ලැබපු දැනුම සැබෑ දැනුමක් වඩපත් වෙලා ඒ ඥානය තුළින් විමුක්තියට පත් වෙන්නට අවස්ථාව තියෙනවා. සම්මා ඥානෝස්සේ සම්මා විමුක්තියට. එනිසා මෙන්න මේ ගමන් මගේ යද්දී අපරි තාම වැදගත් භාවනා කමඨහණක් ගැන විශේෂයෙන් ආනාපානසති භාවනා ගැන විස්තර කරන සූත්‍රයකුයි අද අපි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. සංයුතනිකායේ ආනාපාන සංයුත්තේ එන දීප කියන සූත්‍රය. මේ දීප කියන වචනේ තේරුම් කිහිපයක් තියෙනවා. එකක් තමයි ආලෝකය කියන එක, ලයිට් කියන එක. ඒ වගේම දිවයින කියන එක, අයිලන්ඩ් කියන එක, නැත්නම් ලෑන්ඩ් කියන එක. එතකොට මේ සූත්‍රයේ අර්ථයත් එක වන්නට තේන්නේ භාගතුන් වහන්සේ විතර දේශනා කරපු දෙයක් තමයි අත්ථ දීපා භික්ඛවේ විහෙරත ධම්ම දීපා භික්ඛවේ විහෙරත කියන. අපාපගේ සිත පිළිසරණ ආලෝකය පිට දිවයින කොට වාසය කරන්න. ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණ ධර්මයේ පිළිසරණක් කොට ආලෝකයක් කොට දිවයිනක් කොට භූමියක් කොට වාසය කරන්න කියලා දේශනා කරනවා. එතකොට අපට සැබෑ ආලෝකය, සැබෑ දිවයින, සැබෑ පිහිටීම බවට පත් වෙන එක මූලස්තරයක් තමයි මේ සූත්‍රෙන් දැක්වෙන ආනාපානසති භාවනා කියලා කියන්නේ. ධර්මයේ තුල පින්නතුනි කමඨාන් 40ක් දේශනා කළේ තියෙනවා. දස කසින, දසසුබ, දසානුස්සති, සතර බ්‍රහ්ම විහරණ, ආහාරයේ පටික්කෝල සංඥාව, ධර්මනිස්කාරය, ඒ වගේම සතර අරූපාවචර ධ්‍යාන ආදී වශයෙන් භාවනා කමඨාන් 40ක් දේශනා කළා තියෙනවා. මේ කමඨහන වලින් සිදු කෙරෙන්නේ අර විසිල්ලා තියෙන සිතේ කර්මණක අරගෙන හිතේ තියෙන කාමච්ඡන්ද ආදී නියවරණ යටපත් කිරීම තමයි සමත භාවනාවේ සිදු කෙරෙන්නේ. ඇයි අපි සමතේ දිනු කරන්නේ ඕන? ඒ සමතේ දිනු කර ප්‍රමණය තමයි නියවරණ යටපත් වෙන්නේ. කාමච්ඡන්ද ආදී නියවරණ අපේ හිතට නිතර පීඩා ඇති කරන, හිතේ කලබල ගති ඇති කරන, හිතේ ලක්ෂණ නැති කරන නිවන වාසන කර්ම පහක් තියෙනවා. ඒ තමයි කාමච්ඡන්ද, ව්‍යාපාද, ඒ වගේම තීන මිද්ද, උද්දච්ච, කුකුච්ච, විචිකිච්ඡා කියනවා. මෙන්න මේ නීවරණ යටපත් කිරීම තමයි සමත කමඨහනකින් සිදු කරන්නේ. අන්නේ නීවරණ යටපත් කර පමණට තමයි සමාධිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති කියන විදියට සමාධිමත් චිත්තයෙන් මේ ලෝක යථාර්ථය බලලා අවිද්‍යා නීවරණය දුරු වෙන විදියට මේ ස්කන්ධ ධාතු නාම රූප ආදී පිළිබඳව අනිත්‍ය ආදී වශයෙන් බැලීම පහසු කරන්නේ සමතය තුළින් නීවරණ යටපත් කර පමණට. මේක තමයි සම්පූර්ණාංගමයි දර්ශනාව කියලා කියන්නේ. හැබැයි අංගිකේ දර්ශනන් ඒක නැටි විදර්ශනා කොහොමද පුරංග සම්පතේ විදියට අර අනිත්‍ය වැඩලා අනිත්‍ය තුළින්ම හිත සමාධිමත් කරගන්න ක්‍රමයක බුදුදහම තුළ දේශනා කළා තියෙනවා. බුදුදහම තුළ සඳහන් වෙන භාවනා ක්‍රම අතුරින් ආනාපාන සතියට විශේෂ ස්ථානයක් තියෙනවා. ඒකට හේතුව තමයි කර්මස්ථාන 40 තුළින් සමත භාවනා කම්හන් 40 තුළින් අනිත් කමඨහන් 39ම සිදු කරන්නේ කිසියම් කුසල අරමුණකින් අකුසල විතර්කයටවත් කිරීම. කුසල විතර්කයක් මෙනෙහි කරලා අකුසල විතර්කයටවත් කිරීම තමයි සිදු කරන්නේ. හරියට ලෑල්ලක් ගහපු ඇණයක් ඉවත් කරන්න වෙනත් ඇණයකින් ඒ ඇණය උඩට ගහනවා. අන්‍ය වගේ දෙයක් තමයි සිදු කරන්නේ මෙන්න මේ විතර්ක වලින් විතර්කයටවත් කිරීම. අපි වඩන කුසල විතරකයේදී අකුසල විතරක යටපත් කිරීම තමයි කමඨාන 39 කින්ම කරන්නේ. නමුත් ආනාපාන සතිය කියන විශේෂත්වය තමයි එහි ආරම්භයේ පටන් සිදු කරන්නේ විතරක සංසිඳුවමින් යන ගමන. ඒ නිසා බොහොම සාන්ත ප්‍රණීත භාවනාවක් විදිහට බුදුදහම තුළ ආනාපාන සතියට සුවිශේෂී ස්ථානයක් හිමිනවා. ලෝකේ පහළ වෙන සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සම්මුදිතේ සාක්ෂාත් කරීමේදී ආසන්න වශයෙන් භාවිත කරන ප්‍රධානතම භවනා තමයි ආනාපානසතිය කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි බොහෝ ස්වාමීන් වහන්සේලා ආනාපානසතිය ඔස්සේ තමන්ගේ හිත දියුණු කරගෙන තියෙනවා. හැබැයි ඒක කියන්නේ හැම දිනෙකම අනිවාර්යයෙන්ම ආනාපානසතිය වඩන්න ඕනේ කියන එකක් නෙමෙයි මේක කියන්නේ. සමහර තැන්දී අමාරු වෙන පුළුවන්. කිසියම් කෙනෙකුට සක්මන් භාවනාව වඩාත් පහසු වෙන පුළුවන්. සක්මන් භාවනාවෙන් හිතෙන් කරගන්න කෙනෙකුට පුළුවන්. සක්මන් කරන අතරේදී කාය ප්‍රසනාවට ලියොස්සෙත් කෙනෙකුට ඉත සමාධිමත් කරන්න පුළුවන්. ඒ වගේම කෙනෙකුට මෛත්‍රී භාවනා වඩලා බුදුගුණ භාවනා ආදී මේ කමඨහනක් වඩලා හිත සමාධිමත් කරගෙන ඒ සමාධිය පාදක කරගෙන අනිත්‍ය දුකනාත්ම වැඩීම වශයෙන් විදර්ශනා වඩන්න පුළුවන්. එතකොට අද අප විස්තර කරන්නේ මේ ආනාපාන සතිය ඔස්සේ කොහොමද අපේ හිත දියුණු කරගන්නේ කියලා. මේ භාවනා කමඨහන ගැන බුදුදහමේ නොයෙක් සූත්‍රවල සඳහන් වෙනවා. බුදුදහමේ ප්‍රධානතම භාවනා අනුශාසනය වන මහා සතිපට්ඨාන සූත්‍රයේ කාය ප්‍රසනා කොටසට ආනාපාන සතිය පබ්බයටදී මේ ආනාපාන සතිය වඩන කාය ප්‍රසනාවේ කොටස් හතර පැහැදිලි කරලා දීලා තියෙනවා. තව සූත්‍ර තියෙනවා ආනන්ද සූත්‍රයේ ආනාපාන සූත්‍රය ආදී නමින් හැඳින්වෙන වෙන සූත්‍ර තියෙනවා. ඒ සූත්‍රවල ආනාපාන සතිය තවත් විස්තරාත්මකව දැක්වෙනවා. ගිරමානන්ද සූත්‍රය වගේ තැන්වල. එතෙන්දී ආනාපාන සතිය අර මූලික ක්‍රම හතරට විතරක් නෙවෙයි ඒක ක්‍රම 16ක් හැටියට ගිහිල්ලා සතර කමඨහන්ම වැඩෙන විදියට නැත්නම් සතර සතිපට්ඨානෙම වැඩෙන විදිය මාර්ගයක් දේශනා කළා තියෙනවා. එතකොට මේ වගේ විවිධත්වයක් අපිට දැක් ගන්න පුළුවන්. සම්මුතිනිකානි ආනාපාන සති සම්මුතිය කියන කොටසේ සම්පූර්ණ විස්තර වෙන්නේ ආනාපාන සතිය ගැන කියන විස්තර. ඒ වගේම පරිසම්විදා මාර්ගයෙන් සඳහන් වෙනවා ආනාපාන සති කතා කියලා. ඒකෙත් මේ ගැන විස්තර සඳහන් වෙනවා. විසුද්ධි මාර්ගයේ කියන ග්‍රන්ථයේ විශාල කොටසක් ආනාපාන සති සඳහා වැයලා තියෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම බැලුවම තේන සුවිශේෂී දෙයක් තමයි ආනාපාන සතියේ අනිත් සංක කමඨාන අතරින් වඩා වැදගත් ස්ථානයක් හිමිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරන ආනාපාන සති සූත්‍රයේදී මහණෙනි එක දහමක් වඩනකොට හතරක් වැඩෙනවා නම් හතරක් වැඩෙනකොට හතක් දිනු වෙනවා නම් හතක් දිනු වෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා නම් අන්නෙවෙනි එකම දහමක් තියෙක. එකක් වඩනකොට හතරක් වැඩෙනවා. හතරක් වැඩෙනකොට හතක් දිනු වෙනවා. හතක් දිනු වෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා කියන්නේ. එතකොට මේ මොකද එක කාරණේ? පළවෙනි කාරණේ මොකද? ආනාපාන සති කියන කාරණේ හරියට වඩනවා නම් සතර සතිපට්ඨානේ වැඩෙනවා. සතර සතිපට්ඨානේ වැඩෙනවා නම් සත්බොධ්‍යංගේ වැඩෙනවා. සත්බොධ්‍යංගේ වැඩෙන ප්‍රමාණයට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා. එතකොට මෙන්න මේ ගමන මාර්ගය තමයි බුදුදහම තුළ නිතරම විස්තර කරන්නේ. එනිසා කොමන ධර්මයක් ඔස්සේ හරි අවසාන වශයෙන් වැඩෙන සතිපට්ඨානේ සතිමත් බව. අන්නේ සතිමත් බව හොදකාරයක් නෙවෙයි ඒක ආරස්නක මාර්ගයේ සම්මා සතිය තුළ ඇතුළත් වෙනට ඕන. අන්නේ සම්මා සතිය තුළ අංගයක් විදියට සතිපට්ඨානය නැත්නම් ආනාපාන සතිය වැඩුණොත් තමයි සැබෑ ලෙසම බුදුදහමෙන් බලාපොරොත්තු වෙන මේ අපේක්ෂාවන් ඉෂ්ට කරගන්න පුළුවන් බව තියෙනවා. එතකොට පින්වත්නි මෙන්න මේ ගමන මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ නිතර දේශනා කරන කාරණයක් තියෙනවා. ඒ තමයි ජාන්තෝ මහං වික්ඛවේ පස්සතෝ ආසමනං කයං වදාමි නොඅජානතෝ නොඅපසතෝ. මහණෙනි මම දන්න කෙනාට දකින කෙනාට ආශ්‍රවයන්ගේ ශ්‍රේය වීම දේශනා කරනවා කියලා. කුමක් දන්න කෙනාටද කුමක් දකින කෙනාටද? ඒ තමයි දුකේ හට ගැනීම හා නිරෝධය දකින කෙනාට. වෙනත් විදිහකින් කියනවා නම් අපේ නිතර සංකල්පය කරන චතුරාර්ය සත්‍යය එහෙම නැත්නම් කටින් සම්පාදනය පිළිබඳව දන්න කෙනාට තමයි මේ ධර්ම වැඩිලා කෙලස් ප්‍රගින වෙන්නේ. ඒ නිසා බුදු දහමේ මේ මන අධ්‍යක්ම නිතර අගයකට තියෙනවා. සම්මාදිට්ඨි පුරේජවන් කියන්නේ මේකයි. සම්මාදිට්ඨිය ආරම්භයේදීම තියෙනවනේ කියලා කියන්නේ. විශේෂයෙන් සම්මාදිට්ඨියේ තියෙන සුතමේ පඤ්ඤා කියන කොටස තමන් සාක්ෂාත් කරගෙන කියනට ඕන. අපි යම්කිසි ගමනක් යනවා නම් වාහනේ නැගින කලින් අපි යන ගමන ගැන ගමනාර්ථය ගැන අපිට පැහැදිලි දැක්මක් තියෙනට ඕන. අපි අලුත් තැනකට යනවා නම් ඒ යන තැන ලිපිනය විශේෂයෙන් ගෙදර නම්බරේ ඉඳලා ඒ සිටි එක දක්වා සිප් කෝඩ් එක දක්වාම අපි දැනගෙන තියෙනට ඕන ඒ ස්ථානට යනවා නම්. එහෙම දන්නේ නැතුව අපි කවදාවත් වාහනේ නැගලා යන්නේ නැහැ. අනේ මම ඩ්‍රයිව් කරන් යනකොට ඒ තැන හම්බ වෙනවා කියලා ඔබ යනවද වාහනේ? ඔබ කවදාවත් මේ වාහනේ නගින්නේ නැහැ. ඔබ දන්නේ නැති තැනක් නම් කලින් ලිපිනය දැනගෙන ඒක නෙවිගේටර් එකට දාගෙන යන්නේ. ඔබ දන්න තැනක් නම් හොඳට මතක තියාගෙන විතරක් නෙවෙයි ඒ යන ගමනාන්තය ගැන හැම මොහොතකම ඔබ හිතමින් යන්නේ. දැන් ඔබ පන්සලට එනකොට ගෙදරින් ඉඳන්ම පන්සලේ කිද්දර ඉස්සරහ පිළිපෙන්නේ තමයි නැත්තේ නේද? දැන් මම වාහනේ කොහමද යන්නේ කියලා පොතනද වාහන පාක් කරන්නේ යනකොට තව කට්ටිය ඉන්නවද? පන්සලේ දැන් කොහමද? මේ ආදී සියලුම කරන ඔබ මෙනෙහි කරමින් තමයි ඔබ මෙතෙන්ට එනකම් ආවේ. වෙනත් පන්සලක් ගැන සීකර කර ගියා නම් අද මෙතන නෙවෙයි ඔබ ඉන්නේ නේද? වෙනත් පන්සලක් හරි වෙනත් තැනක හරි ඉන්නේ. අද ඔබ එනකම් මේ ගමන් මඟ තුලදීම ඔබ මෙතන සිහිපත් කරමින් ඊට අනුව මඟතොට ඔබ පාදාගෙන ආපු නිසා තමයි අද මෙතෙන්ට ඇවිල්ලා අද මේ බණහන්නේ. අන්නේ වගේ තමයි වෙනතනේ මේ බුදුදහම තුළ විශේෂයෙන් ආනාපාන සතිය දේශනා කරන බොහෝ තැන්වල සඳහන් කරන කාරණයක් තමයි ඉද වික්කවේ විකූ කියන කාරණේ. මේ ඉද කියන වචනය සමහර සූත්‍රවල සඳහන් වෙනවා. මේක හොඳට මතක තියාගන්න. යන්න මහපරණ දහන ඉද කිය කියන එක නැත්තම් මේ ශාසනය කියන එක මේ ඉද කියන එක පිළිබඳ අකුර දෙකක් වුණාට මේක ලොකු අර්ථයක් තියෙනවා. මේ ඉද කියන වචනේ යම්කිසි නැනක කියනවා නම් ඔබට ඔබ එතනින් පස්සේ ප්‍රැක්ටිස් කරන්න ඕන කාරණා ටික ගැන ඔබට පැහැදිලි දැක්මකින් තමයි ඔබ මෙතෙන්දලා පටන් ගන්නට ඕන. මේ ඉද කියන වචනේ ළඟට එනකොට ඔබට කල්යාණ මිත්‍රාංශය ලැබිලා සුතමේ ප්‍රඥාව ඔස්සේ මේ යාවිතු ගමනමග පිළිබඳව සැබෑ දැක්ම අනුමාන ඥානයක් ඔබට තියෙනට ඕන. විතරක් නෙවෙයි සද්ධාගේ තථාගතස්ස බෝධිය කියපු විදිහට බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වයේ පිළිබඳව පැහැදිලි දැක්ම විශ්වාසයක් තියෙනට ඕන. සද්ධා මූලික සබ්බේක කුසල ධර්ම කියන්නේ මේකයි. ශ්‍රද්ධාව සියලුම කුසල ධර්ම වල මූලික පදනම කියලා දේශනා කරනවා. ඒ ශ්‍රද්ධාව තමයි අපි මේ සංඛාරයේ නැමැති සාගරයෙන් එතර කරවන්නේ. සද්ධාය තරත යෝගං මේ කාමාදී ඕගයන් ඉක්මවන්නේ වෙන වෙන ශ්‍රද්ධාවෙන්. මොකටද ශ්‍රද්ධාව කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ ගාවෝදේට මොකද බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ? දුක හටගන්නේ කොහොමද? දුක නිරුද්ධ වෙන්නේ කොහොමද කියන කාරණේ. ඇසට රෝගයක් දකිනකොට ඒ දකින රූපයේ දකින අවස්ථාවේදී ඔබ හිතනවා නම් මේ දකින්නේ මම මේ වෙලාවේ පේන රූපයමයි කියලා. ඒ කියන්නේ අපි නිරුද්ධ වෙච්ච රූපයන් දිහාට කෙරේ ගන්න අවස්ථාව. අපි ඇසේ රූපයක් බලන්න පුළුවන් වර්තමානයේ. ඒ වගේම කනෙන් ශබ්දයක් අහන්න පුළුවන් වර්තමානයේ. නාසයෙන් ගඳ සුවඳක් විඳින්න පුළුවන් වර්තමාන කාලයේ. දිවෙන් රසයක් කයට පහසක් ලබන්න පුළුවන්. හැබැයි ඒ චක්කු සෝත ගාන ජීවහා කාය කියන මෙන්න මේ පහට ලැබෙන අරමුණු නැත්නම් මේ පංච විඥාණයෙන් කිසිවක් සම්පූර්ණව දැනගන්න බෑ. නැත්නම් පංච විඥාණයේ කිංචි ධර්ම කට විඥානාති අඤ්ඤතර අබිනිපාත මත්තා කියලා කියන්නේ. මේ පිළිබඳව අපට සාමාන්‍ය දැනුමක් විතරයි ඡායා මාත්‍රයක් විතර ඇති වෙන්නේ. නිතරම අපි ඒක දැනගන්න මොහොත මනෝවිඤ්ඤාණ අවස්ථාව. මනෝවිඤ්ඤාණ අවස්ථාව විතරක් නෙවෙයි ඒ මනෝවිඤ්ඤාණය දැනගන්න අවස්ථාවේදී ඊට පාදක වෙච්ච අර විපාක මට්ටමේ ස්කන්ධ ටික ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. හැබැයි වරදවා තේරුම් ගන්න එපා. ඒකෙන් කියන්නේ රූපයක් නැහැ කියලා කියන්නේ නැහැ බුදුදහම. ලෝකේන සත්‍යම් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. ඒකෝකාර බයික සත්‍යම්, චතුෝකාර බයික සත්‍යම්, ඒ වගේම පංචෝකාර බයික සත්‍යම් කියලා. ඒකෝකාර බයික කියන්නේ එක ස්කන්ධයක් පමණක් තියෙන අසඤ්ඤ සත්‍ය වාසය කරන සත්‍යම්. ඕන්ට රූපේ විතරයි තියෙන්නේ. වේදනාදී ඉතුරු ස්කන්ධ හතර නැහැ. ඒ වගේම චතුෝකාර බයික සත්‍යම් ඉන්නවා. ඒ කියන්නේ අරෝපාචර බ්‍රහ්ම ලෝකයයි. එයට කයක් නැහැ, සිතක් තියෙනවා. සිතක් දෙක තියෙන චෛතසික. නැත්තම් වේදනා සංඥා සංඛාර උන්ට තියෙනවා. ස්කන්ධ හතරයි. වේදනා සංඥා සංඛාර විඥාන. ඒ සත්‍යයද කියන්නේ චතුෝකාර බයික සත්‍යම් කියලා. නමුත් අපි මනුස්ස ලෝකයයි. අපි උඹක් කොහොසත් නේද? අපට පහක්ම තියෙනවා. අප පංචෝකාර බයික සත්‍යය. අන්නේ පංචෝකාර බයික සත්‍යයන් විදිහට රූපයක් බුදුදහම තුල බැහැර කරන්නේ නැහැ. රූපයේ කෙනෙක් තියෙනවා. හැබැයි ඒ රූපයේ තියෙන්නේ අර අපේ විපාක විඳින අවස්ථාවේදී චිත්ත චෛතසික ටික අදිට වෙන තියෙන ස්ථානයක් විදිහට හැදෙන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් අපට කර්මදායයක් හැටියට ලැබෙන අවස්ථාවේදී මේ ස්කන්ධවල රූපස්කන්ධේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒක තේරුම ගන්න අවස්ථාවේදී ඒ රූපේ නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙලා තියෙන්නේ ඒ විතරක් නෙවෙයි. සම්මුති ලෝකයේ තුල සම්මුති සත්‍ය තුල රූපයේ දිගින් දිගටම පවතින වෙනස් වෙනම දිගටම පවතිනවා. අපි දැනගත්තත් නොගත්තත් අපේ ඉන්ද්‍රිය සංඥාණයට හසු නොවුනත් බාහිර ලෝකයේ රූප ඔබේ ගෙදර දොර වාහනයෙම තියෙනවා. වෙනස් වෙනම හරි තියෙනවා. ඒක සම්මුති සත්‍යයි. ඒ සම්මුති සත්‍ය තුල පින්කම් කරගෙන ඔබට සුගතිගාමී වෙන්නත් පුළුවන්. දිවිලෝක යන්නත් පුළුවන්. ඒ සම්මුති සත්‍ය නෙමෙයි අපි මේ කතා කරන්නේ. ඊට වඩා ගැඹුරට කියව සත්‍යයක් තියෙනවා. ඒ සත්‍ය තමයි සම්පූර්ණම දුක නිදහසන හේතුවන සත්‍ය. අර මුලින් කියව සත්‍ය සම්පූර්ණ සත්‍ය නෙවෙයි. ඒක අඩක් සත්‍යයි. ඒ අඩක් සත්‍ය තුලින් ඉඳගෙන උපරිම වශයෙන් අපට නේව සංඥා නා සංඥා යන බ්‍රහ්මලෝක යන පව නැති. ඒ විදිහට යන පුළුවන්කමක් නෑ අපට. එතකොට ඔබ දන්නවා එදා බෝසත් කුමාරී ඉදිරියට ස්ථාවෙන්නේ අසිත කාල දෙවල වගේ යන්නේ කියලා. අරූපාචර ඥාන ලැබුවා හිටියා. දවල් කාලේ මනුස්ස ලෝකේ ආහාර අනුභව කළා. දවල් කෑමෙන් පස්සේ බ්‍රහ්මලෝකේ දිවා විහරණය කරන්න යන ගිය මනුෂ්‍යයෙක් ඒ තරම් දියුණු මනසක් තියෙන අය මේ බෝසත් කුමාරයා ඉදිරියට ස්ථාවෙදී ඔවුන්ගේ නෙතට කඳුලක් එනවා. ඇයි හේතුව? ඔවුන් ගිය දුරට වඩා දුරක් මේ කුඩා කුමාරයා අනාගත යම් දවසක යනවා දැක්කා. ඒ කියන්නේ මෙන්න මේ සම්මුති සත්‍යයේ කොලා පරමාර්ථ සත්‍යයේ සාක්ෂාත් කරන උත්මය කියන එක හඳගෙන හිටියා. පින්නතුනි අන්නේ දර්ශනය කියන්නේ මොකද්ද? මේ රූපේ කියන එක තිබුණට ඒ රූපේ තියෙන්නේ ඇස තියෙන තැන, කන තියෙන තැන, නාසය දිව ශරීරය කියන මෙන්න මේ ඉන්ද්‍රියන් වලට සාපේක්ෂව ඉති ඉමස්මින් සති දන් හෝති ඉමස්මින් සති දන් හෝති. මේ හේතු ටික තියෙනකොට තියෙන රූපය හේතු නැති කලින් නිරුද්ධ වෙනවා. යම් කිසි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. හේතු ඇති කලින් හට ගන්න මේ රෝමාදී ස්කන්ධ හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එතකොට අප යම සිහි කරන ඕනෑම අවස්ථාවක අපේ ජීවිතය කියන්නේ මනච්ච පටිච්ච ධම්මේ චෝපාදිති මනෝවිඥාන කියන අවස්ථාව. ඒ මනසට පාදක වෙච්ච මනායතනයට පාදක වෙච්ච රූපය ඊට සල්ප මොහොතක කලින් දැන් ඔබ මේ ශබ්ද අහනවා නම් ඔබේ කනට ශබ්ද රූපය පතිත වෙනවා. ශබ්දය කියන එක රූපස්කන්ධයයි. ඒ වගේම අපේ කන කියන එක සෝත ප්‍රසාදය කියන එක රූපස්කන්ධයයි. එතකොට විඥානය සහිතව චක්ඛුංච පටිච්ච රූපේ උප්පදින චක්ඛු විඥානං ඇස රූපය චක්ඛු විඥානය ඇති කල්ලි සම්පස්සේ ඇති ගහට ගන්නවා. අන්න ඒ තුනෙන් එකක් හරි නැති වීමෙන් නිරුද්ධ වීමෙන් එතනම ඒ දේ නිරුද්ධත්වයටපත් වෙනවා. අන්නේ නිරුද්ධ වෙච්ච දේ ගැන උස්මහත බල සංඥා වේදනා දෙකෙන් අපි දැනගන්න අවස්ථාව තමයි අපේ මේ ජීවිතය කියලා කියන්නේ. එතකොට අප යමක් දකිනකොට අපි ඉතින් ඉන්නවා නම් මේ මොහොතේ දකින රූපය කියලා අපේ නිස්පර්ශ සමුදයන්නේ අපේ අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන් ඉන්නවා කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදී වශයෙන් ගිහිල්ලා ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව කියන මෙන්න මේ පටික සංඛාර චක්‍රය තුල අපි ඉන්නේ. ඒ චක්‍රය තුල ඉන්නකොට අපට ඕනම් අපට අපුඤ්ඤාද සංඛාර සිදු කරන්න පුළුවන්. නැත්තම් පාපේ මකුසලෙන් වෙන්නන්න පුළුවන්. පුඤ්ඤාද සංඛාර සිදු කරන්න පුළුවන්. අපුඤ්ඤාද සංඛාරය විතරක් නෙවෙයි. දුරු කරන්න විතරක් නෙවෙයි. පුඤ්ඤාද සංඛාර රැස් කිරීම විතරක් නෙවෙයි. ආනිඤ්ඤාද සංඛාර නැමැති අරූපාවචර ධාන ලැබන හේතුන සංස්කාරත් අපට සිදු කරන්න පුළුවන්. හැබැයි ඒ සියල්ලම කරන්න කොහොමද? අවිද්‍යාවත්‍ය සංඛාරා කියන මෙන්න මේ පරිසංහාද චක්‍රය තුල ලෝකයේ තුලයි මේ සියලුම දේ අපි කරන්නේ. ගිනියම් එක්ක බෝලයක් තියෙනවා නම් ඒ බෝලේ මැදෙහි සර්පාසියක් තියෙනවා නම් යකඩ බෝලයක ඒ ගිනියම් එක්ක බෝලේ ඇතුළේ අප එක තැන හිටියත් දුවමින් හිටියත් ඇවිදමින් හිටියත් අපි ඒක රසඳ පිච්චමින් ඉන්නේ. අන්නේ වගේ තමයි ගැඹුරින් ගන්නකොට පින්නතනි අපි පුඤ්ඤාදි සංස්කාර රැස් කරමින් හිටියත් අපි ආනෙන්ජාදි සංස්කාර රැස් කරමින් හිටියත් අපි අවිද්‍යාව නැවති මෙන්න මේ සංයෝජනයෙන් නිර්දුරවාදී පීඩාවකට පත් වෙන්නේ. අන්න එනිසා බුදුදහම තුළින් අනුපූර ප්‍රතිපදාවක් දේශනා කරන්නේ. මුලින් අකුසලෙන් මිදලා ලෞකික කුසලයක වෙනව දාන සීල භාවනා කරලා මේ පින්තුන් මේ අනුගමනය කරන මාවත. හැබැයි අපි එතනින් නවතින්නේ අන්න ඒ සත්පුරුෂ ධමෙහි ඉන්න ගමන් අපේ සුගතිය තහවුරු කරගන්න ගමන් අපි ඊළඟ පියවරට ටිකෙන් ටික යනවා. අන්නේ ටිකෙන් ටික යන ගමනේදී තමයි අපිට මේ තථාගත ශ්‍රී සද්ධර්මය කල්පයක් තුළ ලෝණ ලැබෙන අනගිටම නැවුම වූ පණිවිඩයක් ලැබෙන. අන්නේ පණිවිඩය ලැබෙනකොට අපි තේරුම් ගන්නවා තමන් මේ අවස්ථාවේ ඉන්නේ දැකපු ආපු රූප පිළිබඳව තාමත් තියෙනවයි කියලා අර ස්පර්ශ සමුදයන්ට නැමැති අවිද්‍යාව තුළද ඉන්නේ නැත්නම් පරිසම්පාද චක්‍රයෙන් තුළද ඉන්නේ. අන්නේ පරිසම්පාද චක්‍රයෙන් නිදහස් වෙච්ච අවිඥායත්තේම අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන මෙන්න මේ පරිසම්පාද චක්‍රයෙන් නිදහස් වෙන මාවතට අපි අවතීර්ණ වෙලා දින්නේ කියලා තමන් විටින් විට තමන් ගැනම ගවේෂණය කරනවා. අත්තානං ගවේෂයයද කියන්නේ මෙන්න මේකයි සැබැල්සම. අපි බොහෝ විට බලන්නේ පින්නතුනි අනිත්‍යය කරන කියන දේවල් තමයි අපි බලන්නේ. එහෙම නැතුණත් අපේ භෞතික දේවල් ගැන තමයි බලන්නේ. අපේ ශරීරය හොඳට තියෙනවද? කොණ්ඩේ හොඳට පියනලාද? ඇඳුම හොඳට ලස්සනද තියෙනවද? මේ දේවල් තමයි අපි නිතරම බලන්නේ. ඒ දේ තමයි බලන්නේ කොහොඳයි ලස්සනද තියාගන්න ඕන. නමුත් වෙනතුනි ඊට වඩා අපි බැලිය යුතු කාරණයක් තියෙනවා. මොකද බලන්න ඕන? ඒ තමයි තමන් ගැනම මේ ධම්මා දාස නැමැති දහම් නැමැති කෙනපද දම් රිෆ්ලෙක්ෂන් එක නිතර නිතරම තමන්ගේ ඉස්සරහා තියාගෙන බලන්න. මොකද බලන්නේ? බලන්නේ මේ අවස්ථාවේදී තමන් අර අවිද්‍යාපත්‍ය සංඛාරා කියන චක්‍රයට අනුව ඇහැට දැකපු කනට හපු ශබ්ද පිළිබඳව ඒ තුළ හිත පිහිටලා දෙන්නේ ඒ තුළ හිත පිහිටන අවිද්‍යාවෙන් නිදහස් වෙන විදියට ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්ඛු විඥාන අනිත්‍යයි චක්ඛු සංපස්ස අනිත්‍යයි රූප සංඥාව රූප සංකේතන ආදී මෙන්න මේ විපාක මට්ටමේ ස්කන්ධ ටික නිරුද්ධ වීම බලමින් තමන් ඉන්නේ කියලා නිතර නිතරම තමන් ගැන සෝදිසිනි. මෙන්න මෙහෙම ඉන්න පමණට පින්නතුනි මේ දර්ශනයෙන් බැහැර වෙන හැම මොහොතකම තමන් ඉක්මනින්ම තමන්ගේ හිත මේ යථාර්ථයෙන් නැවත ගන්නවා. ඒ වගේම මේ යථාර්ථයෙන් වෙන් වෙලා රූප ශබ්ද ආදී හිත පිළිටපු ගමන්ම තමන්ට තමන්ගේ ගැනම ලොකෝ ලැජ්ජාවක් හට ගන්නවා. ඒකට කියනවා අට්ඨියති හරායති නිගුච්ඡති කියලා. අනේ මට වැරදුනා නේද? මම මෙච්චර හොඳ ධර්මයක් අහලා තියෙන්නේ. මම බුදුරජාණන් වහන්සේ සරණ ගිහුව කෙනෙක් නේද? මම සරියුත් මොගලංග ආදී ස්වාමීන් වහන්සේලා සරණ ගිය කෙනෙක් නේද? මගේ අතින් මුලා වුණා නේද? වැරදුනා නේද මට කියලා නැවත ඉක්මනටම තමන්ගේ හිත මේ ප්‍රඥාව තුළට විද්‍යාව තුළට තමන්ගෙන ගෙනෙනවා. මෙන්න මේ රැගෙනෙන මාවත ගැන පැහැදිලි දැක්මක් අපිට සුතුමේ ඥාන විදිහට තියෙනට ඕන. මෙන්න මේ කෙනාට තමයි ඉද බික්කවේ බික්කෝ කියලා කියන්නේ. මේ ශාසනයේ භික්ෂුව නැත්නම් කෙලෙස් පවන තැනැත්තා බික්කු කියන වචනෙට කිහිපෙන්න තුනක් ගන්න පුළුවන් කෙනා අයිතින් කෙලෙස් පවන කෙනාටයි බික්කු කියලා කියන්නේ. එතකොට අන්න එවැනි තැනැත්තෙක් විදිහට අපි නිතර බලන්න තමන්ට මෙන්න මේ දර්ශනය මුණ ගැහෙලද තියෙන කියලා. අන්නේ දර්ශනය මුණ ගැහුණා නම් තමන් හැකිතාක් දුරට තමන්ගේ කායික වාචික සංවරය අධි කර ගන්නවා. වාග් තමන්ගේ වචන පාලනය කර ගන්නවා. ඒ වගේම තමන් කයින් කරන දේවල් ඉතාම සැලකිලෙන් කරන්නේ. ඒක පංචශීලයෙන් ආරම්භ වෙලා ආදී වට්ටමක සීලයෙන් තවත් සංවර්ධනය වෙලා අනුමන්තේ සුභංජී සුභයි දස්සාවේ කියලා ඒකම කුඩා වූද වරදක් සිදුවේ කියන හැඟීමෙන් ඉතාම අවධානයෙන් වැඩ කරනවා. නැජබුද්ද සමාචාරයකින් යේන විඤ්ඤෝ පරේ උපදීයම් කියන්නේ මේකයි. නුවණැති අය අවමන් කරන කුඩා හෝ වරදක් නොකරන තරමට අපි තම සංවේදී වෙනවා. එයා වෙන වෙන්නේ අපිට මේ ලොකු ගමනක් වෙන තුන යදිලා තියෙන්නේ. අපිට මුළු සංසාරේම ආපු ගමන ආපස්සට හැරෙන්නට පටිසෝත ගාමී නිකුණන් දුද්දසං අනුන් කියපු විදියට උඩුගම් බලා යන ගමන අපි දෙන්නේ. අපි ෆ්ලයිට් එක යනවනම් අපි කොච්චර පරිස්සමෙන්ද ඉන්නේ? හොඳට බෙල්ට් එක දාගෙන ළඟ කෙනත් එක්ක සාමකාමීව කැමැවීම පරිස්සමෙන් පාවිච්චි කරලා අනිත් ඇත්තේ කරඬු සරවල් නොවි අපිරිසුදු දේවල් බහරට නොදමා කොයිතරම් පරිස්සමෙන්ද අපි පෑගන්නේ? ඇයි ඒක හේතුව? මොකක් හරි අඩුපාඩුවක් වුණොතින් අපිට මේ ගමනාන්තය කරා යන්න බැරි වෙනවා. ගමනාන්තයට ගිය එතැන් මෙතන ගුවන් තොටුපළෙන් එළියට එන්න බැරි වෙනවා. එතනම තියෙන පොලිසිය දිහාම සමරලාට. අන්න ඒ නිසා අපි තාම පරිස්සමෙන් මෙන්න මේ ගමන අපි එතනින් ඉන්නේ කියලා යනවා. අනේ ෆ්ලයිට් එකේ ඉන්න වෙලාවක් වගේ තමයි පින්නතුනි. නැත්නම් ට්‍රාන්සිට් එකේ ඉන්න වෙලාවක් වගේ තමයි. අපි මේ ලොකු කාලයක් හිටියා. මේ අවුරුදු 50 60 70 වගේ ඉන්න කාලයක් අර ගුවන් යානින කාලය ඇතර ලොකු වෙනසක් නැහැ පින්නතුනි. අනේ නිසා අපි හුඟක් පරිස්සම් වෙනවා. අපි ඊටාම අමාරුවෙන් ලබු මේ බුද්ධෝත්පාදයේ දුර්ලභ සුගතිය මිස් මරේ. කිසිසේත් මාපත්තේ නොවන විදිහට ඉතාම අර්ථවත්ව මේ ගමන යන්නට අපි උත්සාහ වෙනවා. අපේ අම්මා තාත්තා අපි ගොඩාක් කලින් කොච්චර ආදරෙන්ද හැදුවේනේ. අපි අම්මගේ කුසේ ඉන කාලේ අම්මා කොච්චර ආදරෙන් අපි රැක බලාගත්තද. අපි ඉපදිච්ච මුල් කාලේ කොච්චරනම් පරිස්සමෙන් අපි තිබ්බද. මදුරු දැලක් හිම දාලා ඒක මදුරු වෙනකන් අපිට එන්නටි විදිහට කොච්චරම පරිස්සම් වුණාද නේද? අපි ඇතැම් විට අපිට නිදි කරවල අපි වෙන් දොර වහලාම යනකොට ඇතැම් විට පොට්ටේ තියෙනකොට හරිය පරිස්සමෙන් හෙමින් තිබේ අපි අවදි වෙයි කියලා නේ. දොර වැහුව අර දොරේ ලොක් එක සද්ද ඇහෙන්නේ නැති විදිහට හෙමින් තමයි අම්ම වහල එළියට යන්නේ. ඒ තරම පරිස්සමෙන් හදපු අය අපි මේ. අන්න එහෙම පරිස්සමෙන් හදලා අදුව ලෝකෙට දායාද කරපු ඒ අපේ අම්මාගෙන් අපට ලැබිච්ච දායාදේ මුල්ම දායාදේ මොකද්ද? ඒ තමයි හුස්ම පොද. ආස්වාස ප්‍රසාසය අපේ අම්මගෙන් අපට ලැබුණේ. අන්නේ ලැබිච්ච ආස්වාස ප්‍රසාසයට පින්නතුනි උපරිම වටිනාකමක් ලබා ගැනීම තමයි ආනාපාන සති භාවනා කියලා කියන්නේ. ආනාපාන සති භාවනාව ඔබ පුහුණු කරන හැම වෙලාවෙම කල්පනා කරන්න. ඔබේ ජීවිතයේ වඩාත්ම උදව් කරපු ඔබේ අම්මට තාත්තට මේ කරුණ සලකනවා කියලා. ඒ ආනාපාන සති භාවනා වඩන හැම වෙලාවෙම සිහි කරන්න. මේ සද්දන් මේ වසර 2500ක් රැගෙන ආපු ස්වාමීන් වහන්සේලාට කළුණ සලකනවා කියලා. ඒ ආනාපාන සති වඩන හැම මොහොතෙම සිහිපත් කරන්න. සාරසංගේ කලපලක්ෂ්‍ය අපි වෙනුවෙන් අපරිමිත පරිත්‍යාගයන් සිදු කරපු එස්ටිස් මස්ලේ දන් දීලා පාරමිතා කරපු ඒ උතුම් බෝධිසත්වයන් වහන්සේට බුදු දහමෙන් වහන්සේ කටි කළගුණ සලකන අවස්ථාවන් දෙක හිටන්. ඒ නිසා ඔබ ඇත්තටම ලෝකෙට සලකනවා නම් ඔබ කරුණු ප්‍රධානතම දියක් තමයි ආහන සතිය සඳහා දිනකට කැප කරන කාලය ටිකෙන් ටික වැඩි කරගන්න. ඒක නිකන් කරන්න පුළුවන් කරක් නෑ බිඳුතුනි. ඒ සඳහා හිත ටිකෙන් ටික කෙලෙස් වලින් දුර වෙන්නට ඕන. ඒ සඳහා සීල අවශ්‍යයි. කායික වාචික සංවරය මෙන්න මේ සීල සමාධි ප්‍රඥා තුනම ප්‍රඥාව තුලින් අර්ථවත් වෙන්නට ඕන. සීලය ප්‍රඥාව සමග මුසුවිච්ච සීලයක් වෙන්නට ඕන. සීලය ප්‍රඥාව හරියට එක අතකින් අනිත් අත හොදන වගේ දෙකම එකට සම්බන්ධ වෙන්නට ඕන. ඒ වගේම සමාධිය ප්‍රඥාවයි එකට සම්බන්ධ වෙන්නට ඕන. එතකොට සීලය ප්‍රඥාවයි සම්බන්ධයි, සමාධිය ප්‍රඥාවයි සම්බන්ධයි. මෙන්න මේ තුලේ අන්‍යෝන සම්බන්ධය සහ නිවැරදි භාවිතය අනුව තමයි විමුක්ති විමුක්ති ඥාන සාක්ෂාත් වෙන්නේ. අන්නේ තමයි මේ දර්ශනය. ඇතට රූපයක් දැකලා අවිද්‍යාවත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියන මෙන්න මේ පරිසම්පාද චක්‍රයේ ගිහිල්ලා අපි දුකටපත් වෙනවද? ඒ කියන්නේ වෙනතනේ ඇස්ත ධම්මවල රූපයන් බලනකොටම මේ දෙන්නේ බාහිර රූපය කියලා හිතුවටින් පරිසම්පාද යන්නේ ඔක්කොම ගිහිල්ලා ආයි මග කොහෙවත් ස්ටොප් සයින්ස් නැහැ වෙනතනේ. අන්න ඒ යන වේගයේ ටිකෙන් ටික දුර්වල කරන තමයි අපේ සමුදේශන වැඩන්නේ. ඒකට පහසුවක් වෙන තමයි සීලය සක්මන් කරගන්නේ. අන්නේ ගමන් මඟ විචිතුරු කරගන්න තමයි කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්නේ. අන්නේ සැබෑ කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන තමයි අපේ දාහනය පුරුදු කරන්නේ. අවංක බව පුරුදු කරන්නේ. දානය අවංක බව ආදී මේ ගුණාංග වල ප්‍රතිපලයක් තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා කියන්නේ. ඒ කල්යාණ මිත්‍ර සම්පatti ලැබෙනකොට සඳහන් වෙනවා කල්යාණ සහායතා කල්යාණ සම්පවන්දකා කියලා. ඒ කල්යාණ මිත්‍රයන් හිතවත් අඛණ්ඩව තියාගන්න ඕන. කල්යාණ සහායතා කියන්නේ ඒක. කල්යාණ සම්පවන්දකා ඒ කල්යාණ මිතුරන්ගේ දහම් මගට අපේ දේශවල නොම කරන්න ඕන. ඒ සඳහාගේ ආවනත භාවයෙන් දක්වන්නට ඕන. වර්තමානයේ පිනුතින අතීතය වගේ කල්යාණ මිත්‍රයන් අපට සියසින් දැකලා ළඟින් ඇසුරු කරන්න අවශ්‍ය නැහැ. අපේ ගුණ දහම් දිනන එක පමණට, අපි ප්‍රඥාවෙන් දිනන එක පමණට අපේ ලෝකින සීලම කල්යාණ මිත්‍රයන් අපේ ළඟටම ගෙනව ගන්න පුළුවන්. අපි යන වාහනයත් එක්කම යන්නත් පුළුවන් නේද? ඔබේ ජන්ම දුරකථනයේ ඕනම කල්යාණ මිත්‍රයෙක් ලෝකේ ඉන්න කෙනෙක් ගෙනව ගන්න පුළුවන්. එයාගේ බණ දේශන අහන්න පුළුවන්. එයාගේ පොත්පත් තියෙනවා නම් ඒවත් අහමින් යන්න පුළුවන්. ඉස්සෙල්ලා පොත් කියවන්න ඕන නේ නේද? දැන් පොත්වල තියෙන අහන්න පුළුවන් අපිට. පින්නතුනේ හැබැයි මෙන්න මේ ධර්මයේ තීරණය වන්නේ ඔබ මොකටද කැමති කියන කාරණේ මත. ඔබ කැමති සාමාන්‍ය පින්කම් ටිකක් කරගෙන ඉන්නද? අන්න ඒ වගේ කල්යාණ මිත්‍රයන් තමයි උට ඇහෙන්නේ. ඇයි ඔබ මේ බණවතුනේ කැමති උංගා? එතකොට ඒ ධර්ම දේශනා තමයි උඩ ලැබෙන්නේ. එතකොට අපේ බුද්ධි මට්ටමේ මට්ටමට තමයි මේ කල්යාණ මිත්‍රයන් සහ මේ සද්ධර්මය ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධම්මකථික සූත්‍රයේ සැබෑ ධම්මකථිකයෙක් වෙන්නට කුමක්ද කළ යුත්තේ කියලා. සැබෑ ධම්මකථිකයෙක් නම් එකෙනා මේ දුකේ හට ගැනීම දුකේ නිරෝධය දේශනා කරන්න ඕන. ඊට පල්ලෙහා කිසිම පිනුතුනි විකල්පයක් නැහැ. එහෙම නැතුව අපිට දේශකයෙක් වෙන්න පුළුවන්. කතිකයෙක් වෙන්න පුළුවන්. හැබැයි මෙතන ධර්ම දේශකයෙක් වෙන්න බෑ. ධර්ම දේශකයෙක් වෙන නම් අපට දවසක වැඩසටහනක් දුන්නත් අපට පැය 3ක බණක් කියන කිව්වත් පැය 2ක බණක් කියන කිව්වත් පැයක බණක් කියන කිව්වත් විනාඩි 2ක බණක් කියන කිව්වත් මේ දුකේ හට ගැනීම මහා නිරෝධයම කියනට ඕන. වෙන දෙයක් කියවන අපි ධර්ම දේශකයෙක් වෙන්නේ නැහැ, ධර්ම කතිකයෙක් වෙන්නේ නැහැ දෙන්න. දුක හටගන්නේ කොහොමද? ඇසට දකින රූපයේ හිත වැසගත්තොත් දුක හටගන්නවා. ඇසට පේන රූපය ඒ වෙලාවම අපි දක්ෂමෝචින් මේ නිරෝධ වෙච්ච රූපය මනෝ විඥාණයෙන් දකින්නේ කියලා අන්න එතනින් අපිට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේක සුතමේ ප්‍රඥා විතරයි පෙන්නුතුනි. මේ සුතමේ ප්‍රඥාව අපට යථාර්ථයක් වටහත් කරගන්න නම් ඒක චින්තාමය ප්‍රඥාව විදියට නිතර නිතරම මේ ගැන හිතන්නට ඕන. එයිම අපි හිතන්නට ඕන. අභිඥාන් පච්චවේක සබන් කියපු විදියට නිතරම මෙනෙහි කළ යුත්තේ දිනතුනි. අපසතර බොහෝ කාලයක් පුහුණු කළ තියෙන්නේ ඇහැට රූපයක් දකිනකොට මේ පේන්නේ බාහිර තියෙන රූපේ කියලා අපි බොහෝ කලක් ඉඳන් ඉදී. ඊටම සරල උදාහරණයක් අපි නිතරම කියන උදාහරණයක් නැවතත් කියනවා. අපි කෑම ටිකක් කනකොට ඒ කෑම රස දැනෙනකොට අපට නිතරම හිතෙන්නේ මේ මොහොත රස දැනෙන්නේ පිඟාන දින කෑමේ කියලා නේ. ඔබ පිඟානට කෑම ටිකක් දාගෙන කනකොට ඔබට නිතරම කටට රස දැනෙනකොටම හිතෙන්නේ මේ පිඟාන කියන කෑම තමයි රස දැනෙන්නේ කියලා. ඇත්තන කිනුත් යථාර්ථයේද? පිඟානේ මීට මොහොතකට කලින් තිබිච්ච කෑම පිනුතුනේ දැනෙන්නේ තියෙන කෑම නෙවෙයි. දැන් ඔබට රස දැනෙන පාදකෝනේ ඔබේ කටේ අර කෙලත් එක මිශ්‍ර වෙලා තියෙන කෑම. අපට කැම කන නටින් හිතෙනවද? අපට නිතරම හිතෙන්නේ මේ වෙලාවට දැනෙන පිනාගෙන කැම්බිගේ කියලා. අපට කවුරු කිව්වත් හැරෙන්නට නිකමටවත් අපට මේ උදාහරණ අපි කොයිතරම් වාර ගණන් අහලා තියදද බණවලට. හැබැයි බලන්න ඔබ පහුගිය දවස් කීප ඔබ කැම කන ඉලාවේදී ඔබට කොච්චර වාර ගණන් මේක හිතුණද කියලා? හිතෙන්නේ නෑනේ. හිතෙන්නේ මරණ පිනාගෙන ඉන්න කැමේ කියලා. ඇයි ඒකට හේතුව? අපි මේ කාලයක්ම පුරුදු කළ තියෙන මේ අවිද්‍යාවේ ස්වභාවය මේක. අන්න ඒ නිසා තමයි අපි චේතනාවේ පඤ්ඤා විදියට නැවත නැවතත් මේ අසත්‍ය සීකරනවා. කොයි තරම්නම් සීකරන ඕනද කියලාද? මේක අනිත්‍යානුපස්සේ විහෙර යස්සසේ සාමිච්චිකදී අනිත්‍යානුපස්සේ විහෙර විපස්සසේ සාමිච්චිකදී කියපු මට්ටම එනකම්ම දිනු කරනවා. ඉහළට හුස්ම ගන්නකොට ඒ හුස්ම ගන්න මොහොතේ දකින්නට ඕන මේ නිරෝධිත රූපය කියලා මේක අනිත්‍ය දකින්නවා. හුස්ම පල්ලෙහාට දාන මොහොතේ මෙන්න මේ අනිත්‍ය දකින්න අපි කරන්න ඕන. මෙන්න මේ මට්ටමට හිත දිනු වෙනියම තමයි බුදුදහමෙන් අපේක්ෂා කරන්නේ. මෙන්න මේ මට්ටමට එනකන් අපි චින්තාමය ප්‍රඥාව භාවනාවේ ප්‍රඥාව දිනු කරන්න ඕන. මේ මට්ටමට එනකොට පින්නොතේ මේකේ තියෙන විසාහටක ඔබ දැක්කොත් ඔබට ලොකු මොටිවේෂන් එකක් අභිප්‍රේරණයක් ඇති වෙනවා මේක කරන්න ඕන කියලා. මේක ප්‍රතිපලය සූත්‍රවල දක්වලා තියෙනවා. මෙහෙම මේ මට්ටමට හිත වැඩුණොතින් අපි හිතන විදිය ගැන සඳහන් කරනවා. ඒ මොකද්ද? ඒ තමයි අපේ නෙතට ගැහෙන්නේ අනිත් අරමුණක් නම් නැත්නම් පටික්කුල මනසිකාරයට හේතු වන දෙයක් නම් ඇසේ හටගන්නේ ඒ පටික්කුල දෙයකට වන්නම් අපටික්කුල විදියට ඉෂ්ට විදියට නැත්නම් නොපිළිගුණ දෙයක් විදියට මෙහෙ කරන්න පුළුවන්. අසුභ දෙයක් දැකලා වුණ නම් සුභ විදියට මෙහෙ කරන්න පුළුවන්. ඒ වගේම අපටික්කුලේ පටික්කුල සංජීවිතයේ විදියට නොපිළිගුණ දෙයක් වුණ නම් පිළිගුණ විදියට මෙහෙ කරන්න පුළුවන්. ඊටාම කැත කෙනෙක් දැකලා වයසක කෙනෙක් දැකලා අනේ ඒක නා තරුණ කාලේ කොච්චර ලස්සනට හිටියද කියලා ඒ තරුණ කාලේ මෙහෙ කලිනත් පුළුවන්. ඉතාම ලස්සන කෙනෙක් දැකලා එයා මව්කුසේ ඉන්න කාලේ ලේකඩියක් වශයෙන් හිටපු විදිය නැත්නම් අවුරුදු 30කින් 40කින් වයසට ගිහිල්ලා කුඩු ගැහලා ඉන්න විදිය හරි ඒ විදිහට මෙහෙ කරන්න පුළුවන් නැහැ. ඒ වගේම පිළිපුල් සහ නොපිළිපුල් කියන මේ දෙකම තියෙන එක ඕනනම් පිළිපුල් විදිහට මෙහෙ කරන්න පුළුවන්. ඒ වගේම නොපිළිපුල් පිළිපුල් දෙකම තියෙන එකේ නොපිළිපුල් විදිහට මෙහෙ කරන්න පුළුවන්. ඒ වගේම පටික්කුල අපටික්කුල නැත්නම් පිළිකුල් නොපිළිකුල් දෙක දෙකම දුරු කළා නම් උපේක්ෂාවෙන් මනහත් සිහිපත් කරන්න පුළුවන් නම් අවශ්‍ය නම් එහෙම කරන්න පුළුවන්. මෙන්න පින්න දෙනි ප්‍රතිපලයි. මෙන්න මෙතෙන්ට එනකම් මේක දිනනවා. මෙතෙන්ට එනකොට අපි කොච්චර පෝසත්ද පින්නද? කොච්චර බදීනොද? අපි දිනකට කොච්චර නම් අනිෂ්ට අරමුණක ගැටෙනවද? අපි අකමැති රූප දකිනකොට, අකමැති ශබ්ද අහනකොට, අකමැති ගඳ සුවඳ දැනෙනකොට, අකමැති රසයන් දිවට පදිද වෙනකොට, අකමැති ස්පර්ශයන් එනකොට දවස් හැරි කොච්චර වාර ගණන් පිනතුනි පීඩාවටපත් වෙනවද? අපිට ඒක දැනෙනවත් නැහැ නේ. ඒක දැනෙන්නේ පිනතුනි ටිකෙන් ටික නියවර නඩු වෙනකොට. මේ අවිද්‍යාසහගත මනසට මේ එළඹෙන විස්පර්ශය ගැන බුදුදහම උදාහරණයක් තියෙනවා. අවිද්‍යාසහගතව ඉන්ද්‍රිය සංජානනය කරන කෙනාගේ මානසික ස්වභාවය උදාහරණයකින් දක්වනවා. මොකද උදාහරණ? උදාහරණය තමයි එක්තරා හරකෙක් කියනවා. මේ හරක කන පිටින් ඉඳෙද්දී මේ හරකගේ පිට සම සම්පූර්ණයි කරනවා. හමයි කළ මේ සතා අතරේ නිදහස් කළ යනවා. මේ සතරම් පද වෙන්නේ. මේ සතා කපුට වහනවා, සත්තු කනවා, බිම ලැබුවොත් කූඹි කනවා, වැලි වලට හීරෙනවා. වැඩිදියන් සබා හුලඟ හැමුවත් වේදනාවක් වෙනවා, වතුරට බැස්සත් වේදනාවක්. හැම තැනම මේ සතා දැඩි වේදනාවෙන් ඉන්නේ. ධර්මයේ සඳහන් වෙනවා අන්නේ වගේ තමයි අවිද්‍යා සාගත මනසක් සහිත කෙනා ඇසෙන් රූප දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට මේ ස්පර්ශ සමුදේ නැමැති අවිද්‍යා පාදකමේ අන්තයේ ඉන්නකොට අර නිරුද්ධ වෙච්ච රූප ඡන්දාදිය ඇතේ කියලා ගන්න මේ නොදැනීම නිසා විඳින දුක් පීඩා ටික අර හැම ගලවපු අර අසරණ සතාගේ ජීවිතයට උපමාකල තියෙනවා. අන්න එතනින් නිදහස් වෙන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ අපට මෙන්න මේ ආනාපාන සති භාවනාව ඔස්සේ දේශනා කරන්නේ. අද අප සංකච්ඡා කරන මේ දීප කියන සූත්‍රයෙන් විස්තර වෙන්නේ මෙන්න මේ අර්ථය. එතකොට පින්නතුනේ මේ ආනාපාන සතිය භාවිත කරන කලින් අපි දැනගෙන ඉන්නට ඕන මෙන්න මේ යථාර්ථයේ සාක්ෂාත් කරගන්නයි තමන් මෙන්න මේ භාවනාව වඩන්නේ. එතකොට ආනාපාන සතිය විවිධ ආකාරයෙන් වඩන ක්‍රම විවිධ සූත්‍රවල දක්වලා තියෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙනවා කායනපස්සනා කොටසට කායනපස්සනා විදියට ආනාපාන සතිය වඩන විදිහ දක්වලා තියෙනවා. එතකොට සතර කමඨහන වලින් නැත්නම් සතර සතිපට්ඨානෙන් එක සතිපට්ඨානයක් විතර හිතන වැඩේ. හැබැයි මේ කායනපස්සනා පාදක කරගෙන හිත සමාධිමත් කරගෙන යාට නිවන ධම්මාම ඒ මගින් යන්නත් පුළුවන්. ඒ වගේම යම් කෙනෙක් කැමති නම් ඒ කායනපස්සනා කොටසත් වඩලා ඉඳ සමාධිමත් කරගෙන එතනින් ඕනනම් විදර්ශනා යන ප්‍රමාණයට වඩලා තවදුරටත් සමතේ දිනු කිරීම වශයෙන් තවදුරටත් ආනාපාන සතිය දිගට ගිහිල්ලා වේදනාපස්සනා කොටස වඩන පුළුවන් අවශ්‍ය නැහැ. එහි ප්‍රතිඵල විදියට පීති පරිසංවේදී අසස සාමික සික්කති, සුඛ පරිසංවේදී අසස සාමික සික්කති, චිත්ත සංඛාර පරිසංවේදී පස්සම් බයෙන් චිත්ත සංඛාරම් කියපු විදිහට අර සතර කමඨහන වල නැත්නම් සතර සතිපට්ඨානයේහි වේදනාපස්සනා කොටසට උනා යන්න පුළුවන්. ඒ වේදනාපස්සනාව තුළ ඉඳගෙන යාට ඕනනම් වේදනාවේ අනිත්‍යතාවය වළඳන්න පුළුවන්. නැත්නම් තමන් හිත සමාධිමත් කරපෝ විතක්ක විචාරාදී මෙන්න මේ ධ්‍යාන අංගවල අනිත්‍යතාවය මෙනෙහි කරලා ඔහුට විදර්ශනා වඩන්නත් පුළුවන්. ඔහු කැමති නම් තවදුරටත් ඉදිරියට යන්න පුළුවන්. වේදනාපස්සනාවේ නොනැවති ආනාපාන සතියෙන් එනම සියුම් කළා චිත්තානුපස්සනා කොටසට යන්න පුළුවන්. ඒ කොහොමද? ඒකාදකින් චිත්ත පරිසංවේදී අසසි සාමිච්චේකති අභිප්‍රමෝදයන් සමාදහම් විමුක්තියන් කියලා තියෙනවා. මෙන්න මේ අංග හතර වැඩිම වශයෙන් චිත්තානුපස්සනාව දිනු කරන්න පුළුවන්. ඒ දිනු කිරීමෙන් මේ ආනාපාන සති නිමිත්ත ඔහුට තවදුරටත් සියුම් කරලා ඉදිරියේ ධානාංග කරා වුණත් යන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අවශ්‍ය නම් ඒ සමා ලැබපු ධාන අංගවල ස්වභාවයේ අනිත්‍ය ආදී ලක්ෂණ මෙනෙහි කරලා ඒ පිළිම විදර්ශනා වඩන්නත් පුළුවන්. ඒ වගේම කෙනෙක් කැමති නම් තවදුරටත් ඉදිරියට යන්නට ධම්මානුපස්සනා කොටස වඩන්නත් පුළුවන්. ආනාපාන සතියෙන් නම් සියුම් කරලා අනිච්ඡානුපස්සේ විරියාසති සාමිච්ඡේකතේ විරාගානුපස්සේ නිරෝධානුපස්සේ පඤ්ඤසංගානුපස්සේ කිය විදිහට ධම්මානුපස්සනා වඩන්නත් පුළුවන්. එතකොට මේ අර සතර සතිපට්ඨානයේ ධම්මානුපස්සනා වැඩෙන විදිහ. එතකොට මේ හතරම සතර සතිපට්ඨානෙම වැඩෙන විදිහට යන්නත් පුළුවන් අවශ්‍ය නම්, ඒ වගේම එක එක සතිපට්ඨානේ කායනපස්සනාව සම්පූර්ණත්වයටපත් කරලා ඒකය ආහාර සමදය රූප සමදය ආහාර නිරෝධ රූප නිරෝධෝ කිය විදිහට ආහාර නිසා මේ රූපි හටගත්තා ආහාර නිරෝධෙන් රූප නිරෝධය බලන්න පුළුවන්. නැත්නම් ආස්වාස ප්‍රස්වාසය කියලා කියන්නේ මේ කය පොට්ටබ්බයක් ගැටීමෙන් ඇතිවන මේ රූපයේ ස්වභාවය කියලා දැනගෙන අන්නේ රූපය අනිත්‍යතාවය මෙහි කරන්න පුළුවන් අවශ්‍යයි. මේ විවිධ ආකාරයෙන් යන්නට පුළුවන්. එතකොට වේදන පස්සනා වඩන වෙලාවේදී ඕනනම් තීටි පරිසංවේදී සුඛ පරිසංවේදී ආදී මේ කාරණාවලදී මේ සුඛ වේදනා මේ ප්‍රීතිය ස්පර්ශ නිසා හටගත්තු දෙයක් ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා අත්ති වේදනාති පනස්ස සති පටිපටිතා හෝති නැතිති ලෝකේ උපාදිත කියු විදියට මේ වේදනාව හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන මේ බුදු වේදනාවක් කියලා විතරක් දකිනවා සත්ත්ව පුද්ගල සංඥාවෙන් බැහැර වෙලා. මෙන්න මේ තුලින් ඔහු වේදනාව ස්පර්ශ සමුදෙන් හටගෙන ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙන දෙයක් කියලා ඔහු සමුදේ ධර්මාන පස්සේ විහෙරති වය ධර්මාන පස්සේ විහෙරති කියන විදිහට කැමතිනම් බලන්න පුළුවන්. ඊළඟට තවදුරටත් දීදෙට ගියෙලා අනිත්‍යානුපස්සේ විහෙරති මට්ටමට එන්න කලින් තමන්ට අවශ්‍ය නම් පුළුවන් චිත්තානුපස්සන අවස්ථාවේදී චිත්තපටි සංවේදී අප්‍රසිද්ධාමිත සිකති අභිප්‍රමෝදයන් සමාදහන් විමෝචයන් කියන විදිහට මෙන්න මේ චිත්තානුපස්සනවට ඇති කොටසම ගැඹුරට යන්න පුළුවන්. අන්නේ ඊට කියලා කියන්නේ මේ ආනාපාන සතිය අරදයා යම් කිසි සිතක් පහළ වුණා නම් ඒ සිත කියන්නේ නිකන් සාදීන නිත්‍ය දෙයක් නෙවෙයි. නාම රූප පඤ්චා විඥානං නාම රූප නිරෝධා විඥාන නිරෝධං කියලා මෙන්න මේ විඥානය කියන්නේ නිකන් එකක් නෙවෙයි. නාම රූපේ නිසා හටගෙන නාම රූප නිරෝධයෙන් නිරෝධ වෙනා කියලා දකින්නත් පුළුවන්. එතකොට මෙන්න මේ දර්ශනය මොකද වෙන්නේ? ඒකාන්තයෙන් බාහිර තියෙන රූපයෙන් නිදහස් වෙනවා. ඊළඟට අභ්‍යන්තර වේදනා සහ නාමයන් දෙනුට ගෙනගෙන නිදහස් වෙනවා. ඒ විතරක් නෙවෙයි ධම්මානුපස්සනාව වඩනකොට අනිච්ඡානුපස්සේ විහෙරති අසසිස්සාමිති සිකති විරාගානුපස්සේ නිරෝධානුපස්සේ පටිනිස්සග්ගානුපස්සේ කියන විදිහට තමන් සම්පූර්ණ මේ නාමයේ අන්තයේ මෙහෙ කරන්න පුළුවන්. නැත්තම් සංඥා සංඛාර දෙක මෙහෙ කරන්න පුළුවන්. මේ දෙක ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙන දෙයක් කියලා දකිනවා. එතකොට මේ ආනාපාන සතිය ඔස්සේ සතර සතිපට්ඨානෙ වැඩෙනවා කියලා කියන්නේ මේ පංචස්කන්ධයේ තේරුම් ගන්න අවස්ථාව. මොකක්ද පංචස්කන්ධයේ තේරුම් ගන්නවා කියලා කියන්නේ? අපේ ජීවිතේ හැම මොහොතකම හටගන්නේ ස්කන්ධ පංචකයක්. ඇහැට රූපයක් දකින අවස්ථාව, කනට ශබ්දයක් අහන වෙලාව, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, කයට පහසක් ලැබෙන මේ හැම අවස්ථාවක්ම ස්කන්ධ පංචකයෙන් හටගත්තා. ඒ හටගන්නේ ස්කන්ධ පංචකයේ මුල් විපාක මට්ටමේ ස්කන්ධ ටික කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි. මුල් ඉන්ද්‍රිය වලින් හටගන්න ස්පර්ශ ටික ඒ උපේක්ෂා සාධනයි. ඒ වෙනතම හටගෙන නිරුද්ධ වෙනවා. හැබැයි නිරුද්ධ වුණත් ඒ නිරුද්ධ වෙච්ච දේ තියෙන දෙයක් විදියට දැනගන්න හැම මොහොතෙම අපි අර පිරිසිදු වූ ස්කන්ධ ටික අපි තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගත්තොත් මොකද වෙන්නේ? ඒක සංඛාය බවට පත් වෙනවා. ඒක පංච උපාදාන සංඛාය බවට පත් වෙනවා. පංච උපාදාන සංඛාය බවට පත් වුණොත් මොකද වෙන්නේ? අපට ජරා මරණ වලින් නිදහසන පුළුවන්කම නැහැ. යම් කිසි කෙනෙක් මේ ස්කන්ධ ටිකට ආසන්න කළා කියලා කියන්නේ එයා දුකටයි ආසන්න කළේ. ඕනෑම පුද්ගලයෙකුට හොදේකට භාෂා කරන්න බලන්න බින්නතද? ඔබට ටික කලක් එකෙන් පහසුකම් ලැබෙනවා, නැවුම් බවක් තියෙනවා. නමුත් කලක් යනකොට ඒ නැවුම් ගතිය අඩු වෙලා මැදහත් වෙනවා. තවත් කලක් යනකොට ඒක එපා වෙනවා. ඊට පස්සේ අඩුපාඩු දෙන්නේ අපිට. ඇයි ඒකට හේතුව? අවිද්‍යාවෙන් ගත්ත දෙක ලක්ෂණය මේක. අපි කැමති විදිහට ඒවා අපිට නඩත්තු කරන්න මේකෙන් කරන්න පුළුවන් කමක් නැහැ. බාහිර සාමි බාහිර යාවන් ඥාති මිතරක් නෙවෙයි. අපේ දරුවන් විතරක් නෙවෙයි. වැඩි දෙයක් තමයි අපි මෙතන බලන්නේ. අපේ කොණ්ඩේවත් අපිට පාලනය කරන්න පුළුවන්ද? අපේ දත්ටිවත් පාලනය කරන්න පුළුවන්ද? අපේ හමවත් අපිට පාලනය කරන්න පුළුවන්ද? ඒ දේවල් අපිට කැමති විදිහට පාලනය කරන්න බැරි නම් අනිත් අය අපේ කැමති විදිහට ඉන්නවා කියන එක පුළුවන් දෙස්ත වේවිද? බලාපොරොත්තු වෙන පුළුවන් වෙන තුන බලාපොරොත්තු වුණාට ඒ බලාපොරොත්තු වෙන මට මේ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා අපිට එක දෙයක් කරන්න පුළුවන්. අපිට අපේ හිත ලස්සන හදාගන්න පුළුවන්. අන්නේ හිතට සතිමත් බව එකතු කරවතින් අපි කොතන ගියත් අපි නොදෙමිය යන කුරියක් දාගත්තා වගේ කොතන ගියත් අපි කට නොයනන විදියට අපි සෙරබු දෙකක් දාගත්තා වගේ බලන්න කුඩයක් දාගෙන වැස්ස යනකොට ඉස්සරහට ප්‍රයින පිටිපස්සට වහිනවා අපේ ඉර දැනට වහින්නේ අපි දෙවෙන්නේ අපි සෙරමු දෙකක් දාගෙන යනකොට ඉස්සරහට අඩු තියෙන ගුලන් පිටිපස්සට අපි සුද්ධියක් තියෙන ගුලන් නමුත් අපේ කකුල් දෙකෙන් මුද්‍යාවෙන්නේ අන්නේ වගේ තමයි අපේ ලෝකෙම වැහෙන්න අපට හමක් ගන්න බෑ අපේ දෙපතුල් වැහෙන්න අපට පාවහන් දෙකක් දාගන්න පුළුවන් ලෝකෙම වැහෙන අපට කුඩයක් දාන්න බෑ අපට අපේ හිස වැහෙන අපට කුඩයක් දාගන්න පුළුවන් අන්න එතෙන්ටයි බුදුදහම අපට අනුසන්සන කරන්නේ අන්න එතෙන්ට පෙනුතුනි මේ සඳහාමද විශේෂයෙන්ම ආනාපානසති භාවනාව අපේ දෙහිම වැදගත් වෙනවා මේක සතර සතිපට්ඨානයෙන් වැඩිගෙන ගිහිල්ලා ප්‍රථම ධානය ආදී ධානාංග ටිකෙන් ටික වැඩි ආකාරයක් මේකෙන් විස්තර කරනවා විශේෂයෙන් මේ හතරවෙනි ධානයේ දක්වා යන ගමන් මගේදී ඔහුගේ දීර්ණව සඳහන් කරනවා අපි අර මුලින් සඳහන් කරපු ආකාරයට යම් කෙනෙක් පිළිපොළ දෙයක් දැක්වදී ඇත්තම වෙනුතුනේ ඇහැර දකින රූපය අපි හිතනවා පිළිපොළ කියලා නේද ඇත්තටම ඇහැර දකින රූපයෙන් හටගන්න චක්කු විඥානය සුභවත් අසුභවත් නෙවෙයි පිළිපොළ දෙයක් නෙවෙයි වෙනුතුනේ ඒ රූපික සංසාරකයි. දැන් බලන්න අපි අද ඉතාලම අපිරිසිදු කියන දෙයක් අපි කුඩාම කාලේ හැට දැකපු අවස්ථාව කොහමද? ඒක පිළිපොළද? කුඩාම කාලේ බලන්න අපේ මල මුත්‍ර පහ වෙනකොට අපි යාතර සෙල්ලම් කරන්නේ නේද? දැන් නම් දැන් නම් මහක බල ගන්නවා නේ. පොඩි කාලේ අපේ සෙල්ලම් බඩු ඒව තමයි. අම්මල තමයි කියලා කියලා ඉතින් යාන්තමකින් බේරගත්තේ. එතකොට මේ ඇහැට දකින්න දේ පිනතුණි. ඇත්තට මේ කකුල් යන අති දරන දේ සුභාත සුවත් නෙවෙයි. ඒක ඉෂ්ඨ අනිෂ්ඨ ભેදයක් තියෙන පුළුවන් කර්ම රූපව. ඒක වෙනම කතාවක්. හැබැයි ඇහැට පතිත වෙන මේ චක්කු විඥානය හට ගන්න අවස්ථාව කියන්නේ කුසලයක්වත් අකුසලයක්වත් සැපක්වත් දුකක්වත් පිළිගුණක්වත් නොපිළිගුණක්වත් නෙවෙයි කියනது. ඒක තමයි කුසල විපාකයක් හැටියට ලැබෙන දෙයක් නැගේ ස්ථාරම්මණය. ඒක අකුසල විපාකයක් විදිහට ලැබෙන දෙයක් ඒක අනිස්ථාරම්මණය. නමුත් පිළිපොළ නොපිළිපොළ කියන දේ අපේ මනසින් අරගත්ත දෙයක්. ඇහැට දැකින බුද්ධ ප්‍රතිමා වහන්සේ දිහා බලලා ඒක ඔබට ස්ථාරම්මණය. ඒක මිත්‍යා දෘෂ්ටික කෙනෙක් දැක්කත් ස්ථාරම්මණයක් ඒක. හැබැයි ඔබ බෞද්ධයෙක් විදිහට දැකේකතු කළ පිළිම වහන්සේට වැඳට වෙනත් ආගමක මූලධර්මවාදී අන්තවාදී කෙනෙකුට ඒක තමන්ගේ හැට ලොකු පිළිගුණ සංගතයක් වෙන පුළුවන්. ඒ ස්ථාරම්මණය මොහුගේ දර්ශනයේ වැරදි නිසා ඔහු වේ පිළිගුණ සංගතව අනිස්ථාරම්මණය බව පරිවර්තනය කරගන්න. අනේ නිසා අපිට අපේ දැක්ම අපේ පර්සෙප්ෂන් එක අපේ සංඥා වෙනස් කරගත්තු ගමන් අපිට බාහිර වෙනස් කරගන්න පුළුවන්. ඇසට දකින රූපත් කනට ඇහෙන ශබ්ද, නාසයට ඇහෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, මේ හතරේම අවස්ථාව වෙන තුනේ උපේක්ෂා සාගතයි. උපේක්ෂා සාගත චක්කු විඥානය, උපේක්ෂා සාගත සෝත විඥානය, උපේක්ෂා සාගත ගහන විඥානය, උපේක්ෂා සාගත ජීවහා විඥානය, මේ උපේක්ෂා සාගතයි. නමුත් කාය විඥානෙට පොඩි වෙනසක් තියෙනවා. අකුසල විපාකයක ප්‍රතිඵලයක් වෙන අවස්ථාවයක දුක්ඛ සාගත කාය විඥාන වෙනවා. ඒ වගේම කුසල විපාකයක් වෙන අවස්ථාවේදී සුඛ සාගත කාය විඥාන වෙනවා. හැබැයි එහෙම වුණත් වෙනතුනේ කාය විඥාන අවස්ථාවේදී කිසියම් වේදනාවක් දැනුණට ඒ වේදනාව අපි හඳුනාගන්න අවස්ථාව නිතරම කාය විඥාන නෙවෙයි, ඒක මනෝවිඥාන අවස්ථාව. අන්නේ මනෝවිඤ්ඤාණ අවස්ථාව කියන්නේ අර කායයි පටිඝය දෙක ඉතුරු නැතුවම නිරුද්ධ මේ තත්ත්වවකදී මනසෙන් තේරුම් ගන්න අවස්ථාව. අන්නේ තේරුම් ගන්න අවස්ථාව පිනොත් අපිට හිතෙන්නේ යන්නේ යන්නේ ඒක ස්පර්ශයෙන් ගැටෙනකොට අපිට හිතෙන කාය වේදනාව දැනනවා කියලා. මොකද මේ වේදනාව එක වතාවක් නෙවෙයි, වාර ගාන අකණ්ඩව දිගින් දිගටම යනකොට. අකණ්ඩව කියන්නේ බෑ, ඛණ්ඩ නෙවෙයි කියන්නේ මේක. මෙහෙම දිගින් දිගටම යනකොට අර බල්බ් එකක් නෙවෙයි මේ පත්විමේ දිගට තියෙනකොට අපට දිගටම පත්විල තියෙන වගේ කයට ස්පර්ශය ගැටෙන විදිය දිගින් දිගටම සිද්ධ වෙනකොට අපිට හිතෙන්නේ දිගටම වේදනාවක් තියෙනවා කියලා. නම් පිළිතුර මේ අතර ස්පේස් එකක් තියෙනවා, හිතසක් තියෙනවා, මනසේ තේරුම් ගන්න අවස්ථාවක් තියෙනවා. තොර හිතේ වේගවත් බව නිසා අපිට මේක පැහැදිලිව වෙන් කර හඳුනා ගන්න බැරි වුණාට මෙහෙම වෙනසක් සහිතව අපි මේ මනෝවිඤ්ඤාණයෙන් මේ කයට මේ පහත බුද්ධ විඳින අපි. එතකොට මෙන්න මේකට කියන්නේ නාම රූප දෙක වෙන් කර හඳුනා ගන්නවා කියලා. නාම රූප පයිකේ ඥානය කියන්නේ මෙන්න මෙතෙන්ට. එතකොට මේ ඉන්ද්‍රිය සංඥානන සිදුවන අවස්ථාවේදී මේ පංචස්කන්ධය රූප වේදනා සංඥා සංඛාර විඥාන පංචෝකර වර්ග සත්‍යයන් විදිහට මේ පහ වෙන් කරන්න බෑ දෙන්නතුනි. නමුත් විපාක ගැන කියනකොට, කර්ම ගැන කියනකොට, කුසල ගැන කියනකොට රූපයේ බැහැර කළායි කතා කරන්නේ. චිත්ත සංසිගතයක එකතුවක් තමයි විපාක මට්ටමේදී, ක්‍රියා මට්ටමේදී, නව කර්ම මට්ටමේදී සඳහන් කරන්නේ. එසේ වුණත් අපට තේරුම්ගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මේ ස්කන්ධ පංචකයක දිගට යන දෙයක් නෙවෙයි. හැම වෙලාවෙම විපාක මට්ටමේදී හටගන්න ස්කන්ධ දෙකක් තියෙනවා. ඒක නිරුදුනාට පස්සේ අපේ දර්ශනයට අනුව අපි පිළිකුල් නොපිළිකුල් විදිහට ගන්න දෙයක් තියෙනවා. හැබැයි මෙන්න මේ ආනාපාන සතිය බාරද කිරීමෙන් අපේ හිත උපරිම ලෙස සතිපට්ඨානය තුළ පිටවා ගන්න අපි දක්ෂ වුණොත් අනේ දක්ෂ වීමේ ආනිසංස විදියට අපට පුළුවන්කම තියෙනවා අපිට මේ දෙක වෙන් කරලා හඳුනා ගන්නට. වේගයෙන් මේ දෙක ක්‍රියාත්මක කළා ඕනම පිළිකුල දෙයක් මොහොතකින් අපට නොපිළිකුල විදියට හෝ උපේක්ෂා සාගත විදියට මෙහෙ කරන්න පුළුවන්. ඕනෑම නොපිළිකුල දෙයක් නැත්තම් ප්‍රිය සාගත දෙයක් ඒ කෙලෙස් ඇති වෙනවා නම් ඒක ඇති නොවන විදිහට පටිපෝල විදිහට අවශ්‍ය නම් මෙහෙ කරන්න පුළුවන්. නමුත් ගැඹුරට යන්නේ මොකද වෙන්නේ? මේ පිළිකුල් සහ නොපිළිකුල් දෙකම නිරුද්ධ වෙච්ච බව දකිනකොට එතන තයෙන්නේ නම උපේක්ෂණපත් වෙනවා. ඒ උපේක්ෂාවත් බාහිර තියෙන දේක උපේක්ෂාවක් නෙවෙයි. අනේ මේ ඔක්කොම කැඩලා යනවා ඒ නිසා මං ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ කියන අද්දක බඳගෙන කතා නෙවෙයි කියන්නේ. එහෙනම් දැකපු රූපයේ නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දකිනකොට බාහිර ගන්න දෙයක් නැති වෙනකොට ශුඤ්ඤතෝ ලෝකං අවික්ඛස්සෝ නැත්නම් ශුඤ්ඤතෝ ලෝකෝ අවික්ඛස්සෝ කියපු විදිහට බාහිර ලෝකයේ රූපේ ශුන්‍ය වෙච්ච දෙයක් විදිහට දකිනවා. අන්න ඒ උපේක්ෂාවෙන් කියන රූපය අන්තයෙන් උපේක්ෂාටපත් වෙනවා. නාමය අන්තයේ කොහොමද මේ බාහිර යථාර්ථය දකින මේ මොහොත කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ හතර ක්‍රියාත්මක වෙන චිත්තචෛතසික දෙකේ ක්‍රියාකාරීත්වයක් නේද? ඒ දෙය පෙරණති වෙයි හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එක දකිනවා. තත්ත්වගත විපස්සදී කියන්නේ මේකයි. ඒකාන්තයෙන් බාහිර රූපේ නිරෝධය දැකලා උපේක්ෂා සාගත වෙනකොට ඊට සමගාමීව අභ්‍යන්තර නාමයන් දෙනොත් නැත්තම් චිත්ත චෛතසික පැද්දෙනොත් ඔහු නිදහස් වෙනවා. ඒක තනි පිටා දකිනවා. අන්නේ දෙකම ළඟදී තමයි උපේක්ෂාව කරගන්නේ. පින්නතුනි මෙන්න මේක අපි දන්නා වගේ මහකිතා ඉක්මනින් පුහුණු කරනවා. අපි නිතරම උත්සාහ කරන්නේ දැනුම වැඩි කරගන්න. දැනුම තියෙන කොහොඳයි, දැනුමෙන් විතරක් සෑහීමට වදින පුළුවන් කමක් නැහැ. ඒ දන්න ටික හැකියතා පුහුණු කරන්න, පුහුණු කරන්න කරන්න තමයි පින්නතුනි ප්‍රතිඵල තේන්නේ. ප්‍රතිඵල පේන තමයි සතුට දැනෙන්නේ. සතුට දැනෙන තමයි තවදුරට තමයි අභ්‍යන්තර අභිප්‍රේරණය ඉන මොටිවේෂන් එක ඇති වෙලා ඉක්මනින්ම මේ ධර්මයෙන් ප්‍රතිඵල ගනිමින් ඉදිරියට යන්න ඕනේ කියන හැඟීමක් ඇති වෙන්නේ ධර්මයේ පුහුණු කිරීමෙන්. ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික අකාලික කියන ගුණ ප්‍රකට වීමෙන්. එතකොට වෙනතනේ අති සතුට විඳින ක්‍රමයන් අප තුළ මහටගෙන දැන් මේ තියෙන. වෙනතනේ සැබෑ බෞද්ධ ජීවිතයකට යම් ඉලක්කයක් තියෙනට ඕන. ඒක සාමාන්‍යයෙන් අම්මට තාත්තට සලකන ඉලක්කයක් විතරක් නෙවෙයි. ඒක අධ්‍යාපනයෙන් ඉහළට යන්න ඕනේ කියන ඉලක්කයක් විතරක් නෙවෙයි. ධර්මයේ ඉගෙන ගන්න ඕනේ කියන ඉලක්කයක් විතරක් නෙවෙයි. සිල්වන්ත වෙන්න ඕනේ කියන ඉලක්කයක් විතරක් නෙවෙයි. හිත කෙලෙසුන්ගෙන් මුදව ගැනීම ඉලක්කයක් තියෙනට ඕන විතරක් නෙවෙයි. අපේ ගහක අරටුව හොයාගෙන ගහේ අරටුව කරාමෙනා වගේ අපේ අවසාන ඉලක්කය වෙන්නට ඕන විද්‍යා විමුක්තිය කියන කාරණය. මේ කෙලෙසුන්ගෙන හිත මිදීම කියන ඉලක්කය අපේ ජීවිතයේ අග්‍රතම ඉලක්කය, highest goal එක බවට පත් කරගන්නට ඕන. ඒ නිසා මෙන්න මේ ඉහළ ඉලක්කය අපේ ඉදිරියේ පවත්නාගත් පමණටයි වෙනතුනේ අපි ඒ සඳහා වීරියෙන් කටයුතු කරන්නේ. අනේ දෙන්නේ අදා ජීවිතේ මහා ලොකු දේවල් කියලා සලකන දේවල් වා කියලා වඩිනකම අඩු වෙලා යනවා. අදා කියတဲ့ මිට අපි ළඟින් ඇසුරු කරන දරුවන් සාමේ බහරයවන් අපේ හිතවත් කෙනෙක් තමයි අපේ ලොකුම කෙනා. හැබැයි පොඩ්ඩක් හරි අමනාප වෙච්ච ගමන් හරි දුකයි නේද? මැසේජ් එකක් නෑවොත් ඔබ යව මැසේජ් එකට රිප්ලයි එකක් නාවකින් හරි දුකෙන් බලාගෙන ඉන්න. ඒක තමයි ස්වභාවය. එතකොට අප නිතරම ලෝකයේ සතුට හොයාගෙන යන්නේ ජරා මරණ වලින් නිදහස් වෙන්න කියලා යන්නේ මොනවද මොන හොයාගෙනද? අපි ජරා මරණ වලින් නිදහස් වෙන්න කියලා කරන්නේ ජරා මරණ ව්‍යාධි වලට යටත් වෙන දේවල් රැස් කරගන්න එක. කිසි දවසක පින්නතුනේ නියම සැනසෙල්ල තමයි ලැබෙන්නේ. අනේ නිසා තමන්ගේ සැනසීම තමන්ගේ කන්ට්‍රෝල් එකට ගන්න. තමන්ගේ මතර ගන්න. වැඩියක් තමා බුදුරජාණන් වහන්සේ මතවත් අපි යෙදෙන්න ඕනේ. වික්ෂුන් වහන්සේලා මතවත් අපි යෙදෙන්න ඕනේ. අපි ආපු දේශනේ මතවත් යෙදෙන්න ඕනේ කියලාද? අවසාන වශයෙන් මේ සීලම දේවල් වලින් උගහ ගන්න අන්සාරය අපේ භාවිතය බවට පත් කරගෙන අන්නේ තමන්ගේ පුහුණුව, තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව, තමන්ගේ පිළිසරණකට ගන්න ධර්මයේ පිළිසන්න කර ගන්න. බුදුරජාණන් වහන්සේ ගුරුවරයා වශයෙන් තබා ගත්තේ ධර්මය. සාමීන් වහන්සේලා ගුරුවරයා වශයෙන් තබා ගත්තේ බුදුහාඳුරුත් ගුරුවරයා වශයෙන් තබා ගත්තු ධර්මය. අන්නේ ධර්මයේ ඉදිරිපිට තියාගෙන ගමන් කිරීම තමයි ධම්මෝහමි අරක්කති ධම්මචාරින් කියලා කියන්නේ. ධම්මදීපා බෙකේට ධම්මසරණන අනිසරණ කියන්නේ මේකයි. ධම්මෝසද සමන්නත්ටි ඒකම් පිවති බෙකෝ කියන්නේ මේකයි. මණ්ඩලයේ මිදම් බික්කවේ බ්‍රහ්මචාරියන් කියන්නේ මේකයි. මේ ශාසන බ්‍රහ්මචාරියන් හරියට මිහිරි පානයක් වගේ කියලා කියනවා. මිහිරි පානය මොකද්ද? මේ පැණි. මිහිරි පැණි මේ පැණි. ඒ නිසා බුදුහාඳුර අපට දීපු මේ පැණි තමයි මෙන්න මේ සන්දර්භය. සංසාරේ නැමති සාගරයේ පතුලේ කිමිදෙනා පාරමිතා පුරලෝ වහන්සේ හරියට සාගර පතුලෙන් මිනිමුතු උඩට ගත්තා වගේ මුළු කල්පයක් තුල වෙහෙසිනා උන්වහන්සේ ගොඩනගත්තු මේ අගනා මුතු මිටි තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර ඉදිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සත්ත්වඥාන්ද ආරසංගින මාර්ගය. තිරණතුනි මෙන්න මේ ධම්මග බහිර කරනකොට අපේ ඉදිරි පිට මෙන්න මේ සෝදායි භාවනා කමඨා නිර්මාණය වෙනවා. ඔහු විවේක ගැනගෙන සෝ සතෝ වාස සති සතෝ වාස සති ඔහු සිහියෙන් ආසස කරනවා, සිහියෙන් ප්‍රාසස කරනවා. මේ දර්ශන ඔළුවේ තියාගෙන මොකද දර්ශනය? බාහිර රූපේ නිදහසන විදියටත්, ආභ්‍යන්තර චිත්ත චෛතසික වලින් නිදහසන විදියටත්, තමන්ගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරගන්න වැඩපිළිවෙල. අන්නේ සඳහා පිවිතුරු ගමන් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ කරුණෝ යථාර්ථයක් බවට පත් කරගන්නා වූ ප්‍රධාන භාවනා කමඨාණන් තමයි ආනාපානසතිය කියලා කියන්නේ. නැත්තම් අපට අපේ අම්මගෙන් ලැබිච්ච උතුම්ම දායාදය සහ මරණය දක්වා අපත් එක්ක එකට යන නොනැති අපිත් එක්ක යන එකම මිතුරක්. අනේ තුඟාන් දේවල් අපට වෙන් වෙල යනවා. අපේ අම්ම තාත්තත් අපෙන් වෙන් වෙල යනවා. අපි පරිහරණය කරන බඩු බහන්න ටිකෙන් ටික අයින් වෙල යනවා. ධර්මල්වන් ටිකෙන් ටික ඇත්තර යනවා. අපේ හොණ්ඩේ ටිකෙන් ටික හැදෙනවා. අපේ තිමිච්ච දත් ටිකෙන් ටික හැදේ යනවා. ශරීරයේ කැලි ටිකෙන් ටික දානවා. හැබැයි ඒ මොනව ටිකෙන් ටික අයින් වෙල ගියත් මේ හුස්ම ටික අපිත් එක්ක එක දිගටම යනවා. ඒක නිත්‍යය කියනව නෙවෙයි. ඒක තමයි තමගේ සේවනැල්ල වගේ අවසාන මරණ මංචකේ දක්වාම අපට ඉන්න එකම පුද්ගලයා. අන්න ඒ එකම දේ කල්යාණ මිත්‍රයෙක් බවට පත් කරගන්නා වූ වැඩ පිළිවෙලයි ආනාපාන සති භාවනා කියලා කියන්නේ. අපිත් එක්ක එකට යන සදා නොනිමෙන පහන මිතුරේ කල්‍යාණ මිතුරෙක් වෙනවා. අපේ මේ හුස්ම ටිකට සතිමත් බව එකතු කිරීම වශයෙන් ආනාපාන සතිය කරන්නට දක්වනවා. එතෙන් එන කලින් අපි බුද්ධානුස්සති ආදී භාවනා කළිනවා නම් පහසුයි. ඒක මෛත්‍රී භාවනා ආදී පුහුණු කළ කියනවා නම් පහසුයි. මරණානුස්සතිය, අසුභ භාවනා ආදී මේ සතර කමඨයන් අපට වැදගත් වෙනවා. බුද්ධානුස්සතිය මෙත්තාචේ අසුභ මරණානුස්සතිය කියපු විදිහට ඒව පුහුණු කරමි ලබන අධ්‍යයනයත් එක්කම අවසාන වශයෙන් පිරුතුනි දවසකට එක තත්පර 30කින් පටන් ගන්න මේක විනාඩියක් කරන්න. විනාඩි 5ක්, විනාඩි 10ක්, 15ක්, 20ක්, පැය භාගයක්, විනාඩි 40ක් කොහොම ටිකෙන් ටික වැඩි කරන්න. පොඩ පොඩ වැඩි කරන්න පිළිතුරු. තමන්ට ඉතාම ලස්සනට තමන් ජීවිතයේ සතුට වැඩි වෙන ආකාරයක් පේනවා. බාහිර පුද්ගලයන්ගේ දේවල් වලින් Taman ටිකෙන් ටික නිදහස් වෙන ආකාරය Tamanටම පේනවා. ඒ වගේම Tamanගේ සතුටෙන් එනම වැඩි වෙන ආකාරය Tamanට පේනවා. අපේ සාමාන්‍ය ජීවිතයේ කාලෙකදී සතුට වැඩි වෙනවා, කාලෙකදී සතුට අඩු වෙනවා. නමුත් මෙන්න මේ ධර්ම භාවිතය පවත්වා ගත්තොතින් අඛණ්ඩවම අපට දැක ගන්න පුළුවන් අපේ සතුට වැඩි වෙන ආකාරය. අපි බොහෝ විට සතුට වෙන්නේ අපේ රූපේ ලක්ෂණ කාලේ, ලක්ෂණ යහළු මිත්‍රාදීන් ඉන්න කාලේ තමයි හුඟක් සතුට වෙන්නේ. ඊයෙ ටිකෙන් ටික අඩු වෙනකොට, අපේ රූපේ ටිකෙන් ටික වෙනස් වෙනකොට අර දින සතුට ටිකෙන් ටික වෙනස් වෙනවා. නමුත් පින්නතුනේ අපිට ධර්මය තුළින් අපේ ජීවිතයට වටිනාකමක් ලබා දුන්නොත් තමන්ට තමන්ගේ ජීවිත ගැන ලොකු සතුටක් ඇති වෙනවා. වයසට ගියත් ඒ සතුට එහෙම තියෙනවා. ඒ තරක් නෙවෙයි තමන්ට තමන්ගේ ශරීරය ගැන ලොකු ආදරයක් ඇති වෙනවා. අනේ මගේ මේ ශරීරය වයසට ගියේ නිකන් නෙවෙයි, මේ ධර්මයේ පුහුණු කරමින් නේද මේ ගමන ගියේ කියන හැඟීමක් ඇති වෙනවා. ඒ තරක් නෙවෙයි අපි පාවිච්චි කරන බඩු භාණ්ඩ ඇඳුම් පැළඳුම් ටික ඒවා පරණ වුණත් අපට ඒ ගැනත් ලොකු ගෞරවයක් ඇති වෙනවා. අපි දාන සෙරෙප්පු දෙක ගැනත් අපට ලොකු ආදරයක් ගෞරවයක් ඇති වෙනවා. කෙනසානේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු බඩු භාණ්ඩ පාත්‍ර ආදී අපි වඳින්නේ ඒ උන්වහන්සේලාගේ ගුණේ හින්දානේ. උන්වහන්සේලාගේ පටිය ධාතුව, පාත්‍ර ධාතුව මේව කියලා අපි වඳින්නේ. කේත ධාතුන් වහන්සේලාට ධාතුන් වහන්සේ ගිහිව ධාතුන් වහන්සේලා වඳින්නේ. උන්වහන්සේලාගේ ශරීරය කොටස් විතරක් නෙවෙයි, උන්වහන්සේලා පාවිච්චි කරපු දේවලුත් වඳිනවා. අපට පේනතුනේ අපි ධර්මයෙන් ඉදිරියට යනකොට අපි පාවිච්චි කරන බඩු භාණ්ඩ ගැන අපිට ලොකු ආදරයක් ගෞරවයක් ඇති වෙනවා. අපේ සෙරෙප්පු දෙක දැක්කත් අපිට හටගන්නේ අනේ මම සෙරෙප්පු දෙක දාගෙන මං කොච්චරනම් සකම් බානා කර නැද්ද, කොච්චර දන් දෙන්නේ නැද්ද, කොයිතරම් මං අම්මට තාත්තට සලකන්නේ නැද්ද, කොයිතරම් මේ සෙරෙප්පු දෙක දාගෙන මං ස්වාමීන් වහන්සේට දානේ අරගෙන කඩේට යන්නේ නැද්ද. ඒ දේවල් ගැනත් වෙන ලොකු ගෞරවයක් ආදරයක් හට ගන්නවා. බාහිර ගැන තමන්ගේ ගැන මොන හිතුවත් අපිට ඒක කරන්න යන්නේ නැහැ. තමන්ටම තමන්ගේ ගුණය ගැන ලොකු සතුටක්, ලොකු ආදරයක්, ගෞරවයෙන් හැරෙනවා. පින්නතුනේ තමන්ගේ ජීවිතේ පිරුණ ජීවිතයක් වඩ පත් වෙනවා. බාහිර කිසිම කෙනෙක් මත අපි යැපෙන්න අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ ආනන්ද හාමුදුරුවෝ දින ඉතාම සංවේගයෙන් බුදුරජාණන් වහන්සේ වෙත ආවේ සරුවත් හාමුදුරුවෝ පිරුණ පැවා කියන කතාව සඳහන් කරනවා. ආනන්ද හාමුදුරන්ට හිටිය හොඳම කල්‍යාණ මිත්‍රයෙක් තමයි සරියුත් හාමුදුරුවෝ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ ආනන්ද ඔබ වෙන පිට බැහැර කිසිම කෙනෙක් පිළිසරණ කරගන්න එපා. ඔබ ඔබටම පහනක් වෙන්න. කොහොමද අපි අපටම පහනක් වෙන්නේ? සතිපට්ඨානෙ පිළි කරගන්න. ඒ සතිපට්ඨානෙම වැඩෙන විදිහට ආනාපාන සතිය පිළි කරගන්න පුළුවන් නම් අපි ලෝකෙ ලොකම පිළිසරණ අපි ඇති කරගත්තු කෙනා වඩපත් වෙනවා. ඒ නිසා දැන් අපි ටික වේලාවක් ආනාපාන සතිය පුහුණු කරමු. ඊටාම සුවදායේ සැපයට හේතු වන භාවනාවක්. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය ආරම්භයේදීම දේශනා කරනවා. මේ සූත්‍රයට අනුව සඳහන් කරනවා ආනාපාන සතිය කෙනෙක් වඩනවා නම් මේක ඉතාම සුවදායක දෙයක්. බාහිර රූපයෙන් එන වෙහෙස තමට එන්නේ නැහැ. ඒ වගේම ඇසට දැනෙන වෙහෙස, රූපේ නිසා දැනෙන වෙහෙස, ඉන්ද්‍රයන්ගෙන් දැනෙන වෙහෙස දැනෙන්නේ නැහැ. බාහිර සම්බාධක කරදර අඩු කරගෙන හිතේ සතුට සැනසීම දිනු කරගැනීමේ මාවතක්සේ මේ ආනාපාන සති භාවනාව බුදුරජාණන් වහන්සේ අපට මේ දීප සූත්‍රයේදී පැහැදිලි කරනවා. ඒ නිසා මේ දර්ශනයක් ඉදිරියට ගෙන අපි අපේ නාසය ආශ්‍රිත හිත තියාගෙන හුස්ම ගන්නකොට ගන්න බවත් හුස්ම පිට කරනකොට පිට කරනවා බවත් පිළිබඳව සිහිය තියාගෙන අපේ එක වේලාවක් ආනාපාන සතිය වඩන්න සූදානම් වෙන්නේ. පිනතුට මාරි ප්‍රශ්නේ මාල් තියනනම් අහන්න පුළුවන්. දීප සූත්‍රයේ නේද අත් දීප සූත්‍රයේ. අත් දීප සූත්‍රයේ එකක් තියෙනවා මේ ආදාප මේ සාකච්ඡා කරන දීප කින සූත්‍රයේ. ඒ අත් දීප සූත්‍රයේ තමයි අර කැඩුත් හාඳුරන්ගේ කතාවත් එක්ක ආනන්ද හාඳුරන්ට බුදුහාම දේශනා කරන්නේ. යම් චුන්ද කියලා සූත්‍රයක් තියෙනවා. චුන්ද සූත්‍රයේ අත් දීපාලේ කියන විදිහට කියන කතාව වෙනවා. එතකොට මේ ආදාප සාකච්ඡා කරේ දීප සූත්‍රයේ. ඒ දීප සූත්‍රයේ විශේෂයෙන්ම ආනාපාන සති භාවනාව ගැනයි විස්තර කරන්නේ. ඔව් පැහැදිලිවම සූත්‍රල දක්වලා තියෙනවා. කාන වස්සනා කොටස විතරක් වඩලා පටන් ඉදර්ශනා පැත්තට යන්නත් පුළුවන්. වේදන වස්සනා පැත්තෙන් ඉදර්ශනට ගන්නත් පුළුවන්. නැත්නම් සතර සතිපට්ඨානෙ වඩලා අවසානයේ අපිට විදර්ශනා පැත්තට යන්නත් පුළුවන්. අපි ඒක තමයි සූත්‍ර මුලින්දම විස්තර කළේ. එතකොට ධ්‍යාන විදියට ප්‍රථම ධ්‍යාන ඉදන් ධ්‍යාන හතරම වඩලා අරුපාචිර ධ්‍යාන පැත්තට යන්නත් පුළුවන්. ප්‍රථම ධ්‍යානයේ ධම්ම අනිද්දු පුහරක් වඩන්නත් පුළුවන්. කානපස්සනාව ඉඳලාම අපට මුල් පියවර ඉඳන් හිත සමාධිමත් වෙන්න වෙනම විදර්ශනා වඩන්නත් පුළුවන්. එතකොට මේක විවිධ පැතිවලට ගමන් කරනවා. ඒ නිසා අපිට දැනුම තිබුණු පමණට ඕනම පැත්තකින් අපිට මේක පුහුණු කරන්න පුළුවන්. ඕනම දුරක් පුහුණු කරන්න පුළුවන් අපිට. එතකොට ඒකේ උපරිමය තමයි අදාපමේ සඳහන් කරන්නේ. ඒ නිසා උපරිමය සඳහන් කළේ උපරිමය කරන්නම නෙවෙයි. යම්කිසි තැනකින් ඔබේ දක්ෂතාවය, ඔබේ හැකියාව, උනන්දුව, කැපවීම පමණට ඔබට සැලකුදු ගුණක් ගන්න පුළුවන් විදිහට තමයි මේ කරුණ දෙක පැහැදිලි කරන්නේ. එහෙනම් අපි වඩන කොටත් මේ කොටස් ටික හැකි තාන්දුරට වඩනවා. ඉදිරියට යනවා ටිකෙන් ටික අපි ඔක්කොම ආරම්භ වෙන ඕන නිසා වැඩිපුර පානයක් කරනවා. හැබැයි ඔබට මුලදීම ඉන්න අවශ්‍ය නම් කැමති නම් පාසු නම් එතරම් හිටියත් කමක් නැහැ. හොඳයි පින්නතුනේ ශරීරය සැහැල්ලුවෙන් පහසුවෙන් තියාගන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන ශරීර ඍජුව සැහැල්ලුවෙන් තියාගන්න. ඔබ ඉන්න ඉරියව්ව ගැන මදක් සිහිපත් කරන්න. හිසේ සිට පාදාන්තය දක්වා, දෙපා සිට හිස දක්වා ඔබ ඉන්න ඉරියව්ව හොඳට සිහිපත් කරන්න. ඔබේ ආස්වාස ප්‍රස්වාසය දැනෙන්න පටන් ගන්නවා. හොඳට අවධානයෙන් දිග හුස්මක් ඉහළට ගන්න. මදක් තියාගෙන ඉඳලා පහළට යමු කරන්න හුස්ම අරින්න. නැවත නැවතත් හොඳට හුස්ම ගන්නට ගන්න. හුස්ම පිට කරන්න සිහියෙන්. දැන් ඔබ සාවායද සිදුවන ආස්වාස ප්‍රස්වාස ගැන අවධානයෙන් ඉන්න. නාසය ආශ්‍රිතව හිත තියන්න. හුස්ම ස්පර්ශණ ස්ථානයේ හිත තියලා හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත් පිට වෙනකොට පිට වෙන බවත් ගැන හොඳ සැලකිල්ලෙන් ඉන්න. බාහිර ශබ්ද ඇහෙන පුළුවන් ඇහෙනකොට මේක අනිත්‍යයි කියලා නැත්නම් ශබ්දේ නිකුත් කරගෙන සෝපන්තේත් වාගලයා දැත්තකින් තියන එක දිගට එද්දකින් එපා. සෝ සතෝ ආස සති සතෝ පස සති සම්පූර්ණ අවධානය නාසය ආශ්‍රිතව තියාගෙන ආස්වාස ප්‍රස්වාසය ගැන අඛණ්ඩ සිහි විනා දීර්ඝ හුස්ම ගන්න විටේ දීර්ඝ බවත් හුස්ම කෙටි වන විටේ කෙටි බවත් හඳුනා ගනිමින් නාසය ආශ්‍රිත හිත තියාගෙන තවදුරටත් ආනාපාන සතිය වඩනවා. ආස්වාස ප්‍රස්වාසය ගැන මම සම්පූර්ණ අවධානයෙන්ම සිටිනවා. හුස්ම ඇතුල්වීමෙන් ඉඳන් පිටවීම දක්වා ඒ සමස්ත ක්‍රියාකාරීත්වය ආරම්භය මැද සහ අවසානය වශයෙන් සම්පූර්ණ ක්‍රියාකාරීත්වය ගැන මා සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. සතිමත්ව ආස්වාස ප්‍රස්වාස කරනකොට සම්පූර්ණ ආස්වාස ප්‍රස්වාස කය සංසිඳන ආකාරය මට පෙනෙනවා. අන්නේ ආස්වාස ප්‍රස්වාස කය සංසිඳීම දකිමින් මම ආස්වාස ග්‍රහණය කරනවා, ප්‍රස්වාස කරනවා. ආස්වාස ප්‍රස්වාසය කියන්නේ සම්පූර්ණ කායික ක්‍රියාවලියක්. කායද සම්බන්ධ දෙයක්. මේ ශරීරය කියලා කියන්නේ ආහාරයේ නිෂ්පාදනය. මේ කායට ගෝචර වන පහස හැම වෙලාවෙම හටගෙන නිරුද්ධ වෙනවා. ආහාරය නිසා හටගන්න රූපය ආහාර නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. මේ කය හැම මොහොතෙම හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. මේ කයෙහි අනිත්‍යතාවය දකිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. ආස්වාස ප්‍රස්වාසය ඔස්සේ කය අනිත්‍යතාවය දැකපු මගේ සිතත් වේදනා සංඥා සංඛාර හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වන චිත්ත චෛතසික සමුදායක් බව දකිමින් මා ආස්වාස ප්‍රස්වාසය තවදුරටත් සිදු කරනවා. නැවතත් මා ආස්වාස ප්‍රස්වාසය තුළ හිත තබාගෙන නිරායාසයෙන් සිදුවෙන ස්වාභාවික වූ ආස්වාස ප්‍රස්වාසය සමඟ සතිමත්ව ඉන්නවා. ආස්වාස ප්‍රස්වාසයේ තුල හිත තැම්පත් වෙත්ම පීතිය සුඛය සිතේ සතුට වැඩි වෙන ආකාරය මන් දකිනින් ආස්වාස ප්‍රස්වාසයේ කරනවා. සිත සමාධිමත් වනට ඇතිවන සැප වේදනාවේ සංසිඳීම දකිමින් සංඥා වේදනා දෙක සංසිඳන ආකාරය දකිමින්ම ආස්වාස ප්‍රස්වාස කරනවා. මට දැනෙන සුවපහස වේදනාවත් ස්පර්ශ නිසා හට ගන්නා වේදනාව ඒ ස්පර්ශ නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. වේදනාවේ හට ගැනීම නිරෝධය සමුදේවය දකිමින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. සිත හොඳට දකිමින් ආස්වාස ප්‍රසවාස කරනවා. සිතේ ප්‍රමෝදේ සංසිඳීම විමුක්තිය දකිමින්ම කෙලෙසුන්ගේ නිහිත මිදීම දකිමින්ම ආස්වාස ප්‍රසවාස කරනවා. මේ සෑල්ලුවට පත්වෙන ප්‍රමෝදයට ප්‍රසාදයට මිදීමට පත්වෙන හිතත් හේතු නිසා හටගෙන හේතු නිරෝධය නිරෝධයට පත්වෙන ආකාරය මා දකිනවා. නාම රූප පඤ්චා විඥානං නාම රූප නිරෝධා වේදනා නිරෝධෝ නාම රූප ධර්මයන් සහට ගන්න හිත නාම රූප නිරෝධය නිරෝධයට පත් වෙනවා. යනිස්ක දකින ගමම්ම තවදුරටත් මා ආනාපාන සතිය තුළම හිත සමාධිමත් කරමින් පසු වෙනවා. කියනෝනේ මෙනෙහි කරනවා. මගේ සමස්ත ජීවිතය කියන්නේ ඇසෙන් රූප දැකීම, කනට ශබ්ද ඇසීම, නාසයට ගඳ සුවඳ, දිවට රසය, කයට පහස, සිතට අරමුණු කියන මෙන්න මේ ස්කන්ධාසාද ඉන්ද්‍රියන් රූපාදී අරමුණු තමයි මගේ ජීවිතය කියලා කියන්නේ. මේ කොමන ඉන්ද්‍රියකින් අරමුණු ගත්තත් හැම මොහොතේම ස්කන්ධ පංචකයක් හට ගන්නවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේ පහ හේතු ඇති කලින් හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. මා ජීවිතයේ කුමන අත්දැකීම ලැබුවත්, කුමක් සිහි කරත්, මේ හැම වෙලාවෙම සිද්ධ වන්නේ ස්කන්ධ පංචකයේ හට ගැනීම හා නිරෝධය. මේ ස්කන්ධ පංචකය පෙර නොතිබේ හටගෙන ඉතුරු නැතුවම නිරෝධයට පත් වෙනවා. නිතිපතා ආනාපාන සතිය පුහුණු කරමින් මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම, නිරෝධය, දකින කාලය දිනෙන් දින වැඩි කර ගන්නට මම උත්සාහ ගන්නවා. ඒ සඳහා මට සියලුම අභ්‍යන්තරික හා බාහිර සාධක මට උපකාරවත් වෙනස හේතු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සම්බේ සංඛාරා අනිච්ඡාති සම්බේ සංඛාරා දුක්ඛාති සම්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිර්වින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුන්දියා සාදු සාදු සාදු. හොඳයි, පින්නතුනි අද අපේ සාකච්ඡා කලේ ආනාපාන සති භාවනාව තේමා කරමින් විස්තර කෙරෙන දීප සූත්‍රය. සංයුත් නිකායේ ආනාපාන සංයුත්තේ ඇතුළත් වන ඉතාම වැදගත් සූත්‍රයක් අප මේ සාකච්ඡා කළේ. ඉතින් මේ සූත්‍රය තුළින් අපේ හිත ක්‍රමානුකූලව කෙලෙසුන් ගැන හිත මිදෙන ආකාරයත්, ඒ වගේම ඉහළටම තමන්ගේ හිත දියුණු කරගෙන ලෝක යථාර්ථය මනමින් නොනින් මෙනෙහි කරන ආකාරයයි සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. එනිසා විශේෂයෙන්ම පටිච්චසමුප්පාද ස්වභාවය. කියන්නේ රූපාදී ස්කන්ධ පංචකයෙන් හටගන්න නිරෝධ වෙන ආකාරය මේ සූත්‍රයේ තුලින් පැහැදිලි කරලා දෙනවා. රූප වේදනාදී හේතු ඇති කලින් හටගෙන ඒ හේතු නිරෝධේ නිරෝධන ආකාරය. වෙනත් විදිහකින් කියනනම් අපි පහනක් දැල්වනකොට ඒ පහනේ තිරය, පහනේ තෙල් ආදී හේතුෙන් ඒ පහන් දැල්ලා පැවතිලා ඒ හේතු නිරෝධයෙන් ඒක නිරෝධන ආකාරය වගේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හේතු ඇති කලින් හටගෙන හැම මොහොතෙම හේතු නිරෝධේ නිරෝධිත පත් වෙනවා. ඉතින් එතනිය ප්‍රත්‍යක්ෂ කරන ඉතාම පැහැදිලි වැඩ පිළිවෙලා මේ ආනාපානසති සූත්‍රයෙන් විස්තර කරනවා. ඉතින් ආනාපානසති ගැන විවිධ දේශනා තියෙනවා. ඒ අතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවම නිවැරදිව තේරුම් ගන්නට උත්සාහ කරන්න ඕන. ඒ සඳහා පසු කාලිනේ එකතු වෙච්ච විවිධ විදිය මතවාද තියෙනවා. ඉතින් ඒ අතුරෙන් වඩාත්ම නිවැරදිව බුද්ධ දේශනාවම තේරුම්ගෙන ඊට අනුගතවම පුහුණු කරන්නට උත්සාහ ගන්නවා. සිනේම කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් දින තුනේ සැබෑ සමාප්තියට අපි සලකන කියලා කියන්නේ අපේ හිතට සලකනම කියන එක. අන්නේ හිතට සලකන ගමන් මාර්ගයේදී ඒ හිතන හිත වඩන පැහැදිලි භාවනා කමටහනක් විදියට ආනාපාන සතිය දැක්වෙනවා. ඉතින් ආනාපාන සතියට හුරු කරගෙන තිබීම අපේ ජීවිතයේ සැබෑ සතුටට පත් වෙන දින මාර්ගයක්. ඒ වගේම අපි දිනකට වැඩිපුර තනියම ඉන්නේ. අන්නේ තනියම ඉන්න වෙලාවේදී සමට කරන්න වැඩක් තියෙනවා. බොහෝ විට අපි තනියම ඉන්න එක කාළුවේ කියලා නේ හිතෙන්නේ. කවුරුත් කතා කරනවත් නැහැ, කොහෙද යන්නවත් ඕන කියලා හිතෙනවනේ. ඇත්තන දිනතුනේ තනි වෙන්න වෙන තමන් ජීවිතයේ සතුට වැඩි වෙනම එක. අද ලෝකයේ තියෙන ලොකුම ප්‍රශ්නය හුදකලා බව කියන එක. අද ලෝකයේ තියෙන ප්‍රධානතම මානසික ව්‍යාධිය මේක. අන්තිම කාලේ තනි වීම, හුදකලා වීම. නමුත් බුදුදහම සරණ ගිහිපු අය හැටියට නවර තියෙන ලොකුම රැකවරණය, ලොකුම වාසිය තමයි තනියම ඉන්න එක. බලන්න අපේ perception එක වෙනස් වෙච්ච ගමන් ආයේ බාහිර වෙනස් කරන්න දෙයක් නැහැ. එතකොට අපිට හිතෙනවා Tamanට කරන ලොකුම සැලකිල්ල තමයි නොසැලකිල්ල කියලා. දැන් අද අපිට කවුරුහත් සැලකුවේ නැත්නම් හරිම දුකයි නේද? එයා මාත් එක්ක කතා කරේ නැහැ, මන් දිහා බැලුවේ නැහැ, hina වුණේ නැහැ, එහෙම කියලා හිතන්නේ නේ. නමුත් ධර්මය පුහුණු කරන කරන් හිතෙනවා අනිත් අය Tamanට නොසැලකන තරමට හොඳයි කියලා. Taman ගණන් නොගෙන ඉන්න තරමට හොඳයි කියලා හිතනවා. ඒ තරමට Tamanට නිදහසේ මන බානඩික මේ හිත වඩන වැඩි විදිහට කරන්න පුළුවන් අපට. ඉතින් බටහිර ලෝකයේ තනිවීම මහ දුකක් හැටියට සලකද්දී පෙරදිගරට වල ජීවිත අවසන කාලයේ සම්පූර්ණයෙන්ම තනියම හුදකලාවෙම මේ යෝගී ජීවිතය ගත කළා. ඒක තමයි Hindu සමාජයේ ලක්ෂණය. ඉතින් බෞද්ධයන්ම අපට වයසට යන කමින් එක නෙවෙයි. අප ජීවිතයේ ධර්මයේ තේරුම් ගත් මොහොතේ පටන්ම මේ හුදකලා බවට අපි රුචි කරන කැමති වෙනවා. තනියම නිකන් ඉන්න එක නෙවෙයි. තනියම බුදිය ගන්න එක නෙවෙයි මේ කියන්නේ. අවදියෙන් ඉඳගෙන සතිමත්ව හිත දියුණු කරන වැඩ පිළිවෙල. එදාට පේනොතින අපට තේරෙනවා නිදාගත්තට වඩා සුවයක් දැනෙනවා භාවනා කරන එක කියලා. අද අපිට ලොකුම සැනසීමනේ නිදාගන්න එක නේද? නිදාගත්තාම අපිට ලොකු රිලැක්ස් එකක් නේ. අපට යම්කිසි දහසක් එනවා පේනොතින නිදාගත්තට වඩා පහසුවක් එනවා භාවනා කරන එක. අනේ එදාට කියනවා ජාගරි අනුയോഗය කියලා. නොනිදා භාවනා කරන්න පෙළඹෙනවා. දවසට පැය දෙක දක්වා නිදාඩු කරන මොහොතක් එනවා අපි. ඒ තරම් අපට මේ භාවනාව සුවදායකයක් වෙනවා. ඉතින් දහමඟ ලැබිච්ච ඔබම වාසනාවන්තයි. එනිසා අපි වඩා වඩාත් මේ දහමඟ පුහුණු කරන්න උත්සාහ කරමු. ඒ සඳහා ඔබට නිරුක් නිරෝගී සම්පන්නිය කිරජීවන සැලසේවා. මේ රැස් කරගත් උතුම් කුසල් දහමල බලෙන් ඔබ හැම දිනාටම උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තාච නින්දුක්ඛාං භයං පන්තාච නිම්භයං සෝකම් පන්තාච නිස්සෝකාං පුන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත්න්